හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණයි. හැම දිනවත්ම අද දවසේදීත් අපි සතියේ දිනයන්නේ කරන්නා වූ ධර්ම සාකච්ඡාවට පිළිගන් ලබනවා. ශ්‍රවණට සිසිලස ධම් ප්‍රචාරක සේවාව ඔස්සේ සතියේ සෑම දිනකේදීම ලංකාවේ වේලාවෙන් හවස 3 මාට පවත්වන ධර්ම දේශනා සාකච්ඡා මාලාවේ තවත් විශේෂ දවසක් අද සතියේ බදාදා දවස 2017 වර්ෂයේ මේ මාසයේ 24 වෙනිදා. ඉතින් අද දවසේදීත් අපිට වාග්යක් ලැබී තිබෙනවා. පසුගිය සතියේ බදාදා දිනේදී අප සමග ප්‍රථම වතාවට සම්බන්ධ වුණු පූජ්‍යපාද දැල්ලිපද බුද්ධරක්කිත ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරගෙන ධර්ම සාකච්ඡාවක් පවත්වන්න. ඉතින් පසුගිය සතියේ පවත්වන ධර්ම සාකච්ඡාවට ඉතාමත්ම හොඳ කැමැත්තක් ඇතිලා තිනවා. ඒ දේශනා ශ්‍රවණය කර කල්‍යාණ මිතුරන් අතර ඉතින් අපි ඉතින් ඒක ප්‍රසාදයක් හිතේ ඇතිලා තිනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ නැවතත් සම්බන්ධ කරගන්න මේ වැඩසටහන වලට පුළුවන් නම් කියලා ඒ කල්‍යාණ මිතුරු මිතුරියන් අපිට මතක් කරා. ඉතින් ඒ වනෝ මම උන්වහන්සේට ආරාධනා කළා. උන්වහන්සේ ඉතා ගෞරවයෙන් ඒ ආරාධනාව පිළිගත්තා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ සතියේ බදාදා දිනයන්හිදී ගෞරවනීය ස්වාමීන් වහන්සේ දිගටම සම්බන්ධ කරගන්න. ඉතින් අද දවසේදී අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේට යෝජනා කළේ මහා සලායතනික සූත්‍රයේ අපිට කියලා දෙන්න කියලායි. විශේෂයෙන්ම පසුගිය සතියේ දේශනාව තුළදී උන්වහන්සේ මතක් කළ මහා සලායතන සූත්‍රය සම්බන්ධව එනිසා අපි කල්පනා කරා ඒක අපිට ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් ඒ අනුව අද දවසේ මේ වැඩසටහනට සම්බන්ධ වෙන ලෝක පුරා විවිධ රටවලින් සම්බන්ධ වෙන කල්යාණ මිත්‍ර හැම දෙනා වෙනුවෙන්ම මම ඉතාමත්ම ගෞරවයෙන් নমස්කාර කර සිටිනවා පූජ්‍යපාද දැලිවල බුද්ධරක්කිත ස්වාමීන් වහන්සේට. ඒ වගේම මමත් මේක අවස්ථාව කරගන්නවා උන්වහන්සේ අපිට සම්බන්ධ කළ අපේ සවන සිසු දහම් ප්‍රචාරක සේවා සමගමීට අවුරුදු ගණනාවක බොහෝ කාලයක සිට එක්ව කටයුතු කරන අපිටත් සමවැදීම කල්යාණ මිත්‍රෙක් වෙන පූජ්‍යපාද හල්ලයි විමල් රත්න ගෞතම ස්වාමීන් වහන්සේ මතක් කරන උන්වහන්සේ තමයි අපිට මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබා දුන්නේ. මම ඊයේ උන්වහන්සේ කතා කරා, උන්වහන්සේ බොහොම සතුටු වුණා අපිට උදව්කම් ලැබීම ගැන. ඉතින් උන්වහන්සේ ඊටම ගෞරවයෙන් මතක් කරන උන්වහන්සේට නමස්කාර කර සිටිනවා මේ අවස්ථාව අපිට පාදා දුන්නට. ඉතින් මම වැඩි වෙලා ගන්න නැතුව ඊටම ගෞරවයෙන් දැලිවල බුද්ධරක්කිත ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා අද දවසේදී මේ ධර්ම දේශනාව පවත්වන්න ලෙස තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. විවිධ දේශයන් සිට මෙම වැඩ සටහන සඳහා සම්බන්ධ වෙන පින්වතුන් පින්වතියනි, අද දිනෙදිත් බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ප්‍රේක්ෂ සූත්‍ර දේශනාවක් සාකච්ඡාවට භාජනය කිරීමට. ප්‍රවණිත පිළ මෙම ධර්ම ව්‍යාප්තිය තුළින් සිද්ධ කරන දෙවැනි ධර්ම දේශනාව හැටියට අප විසින් සිද්ධ කරන දෙවැනි ධර්ම දේශනාව හැටියට අද දිනේදී මේ ධර්ම දේශනාව අපට හඳුන්වන්නට පුළුවන්කම ලැබෙනවා. විශේෂයෙන් මේ ධර්ම දේශනාව ආරම්භ වෙද්දී මේ සඳහා අපිට මාර්ග මාර්ගයේ පාදා දුන් විශේෂයෙන් අපේ ධර්මාචාර්ය දිනුවා බෞද්ධ විහාරයේ විහාරාධිපති අතිගෞරවනීය අපගේ කාල්යාණි විමල රතන පඬිතුක හාමුදුරන් වහන්සේට පින් අනුමෝදන් කරමින්, එවැගේම අපි මේ සඳහා සම්බන්ධ කරගන්න කීදී මෙම ධර්ම සංවිධානයේ සංවිධායකත්වයේ දරමින් ප්‍රධාන දායකත්වයේ දරමින් කටයුතු කරන අපේ ලලිත සිංහරණ මම සැබකින් අනුමෝදනා කරමි. අද දිනේදී ධර්ම දේශනාව ආරම්භ කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. ධර්ම දේශනාව සඳහා සම්බන්ධ වෙමි සියලු දෙනාටම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ ඒ ගාම්භීර වූ ශ්‍රී සද්ධර්මයේ අතිරිය නෝන් දකිනින් ඒ ධර්මයෙන් තමා හඳුනාගෙන විමුක්තිය කරා යන උතුම් මාර්ගය සාර්ථක කර ගැනීමට අවශ්‍ය කරන සියලුම ශක්ති ධෛර්ය වාසනා තුනුරුවනි අනන්ත ගුණ බලය නිරන්තරයෙන් ලැබේවා කියන ආශිංසනු පළමුකොට සිද්ධ කරනවා. අද දිනේදී අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන සූත්‍ර දේශනාව යෝජනා කරන්නට යෙදුණු ආකාරයට මහා සලායතනික සූත්‍ර දේශනාව මජ්ක්‍ධිම නිකායේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම දේශනා කර මධ්‍යම ගණයේ සුවිශේෂී දේශනා තුළක් වෙන මජ්ක්‍ධිම නිකායේ දැක්වෙන සලායතන වර්ගයේ දැක්වෙන වටිනා සූත්‍රයක් හැටියට අපිට මේ මහා සලායතනික සූත්‍රය හඳුන්වන්නට පුළුවන්කම ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන තිබෙන මේ සූත්‍ර දේශනාව ඔස්සේ අපිට හිතන්නට පැති ගණනාවක් ජීවිත වෙනවා. පළවෙනි පැත්ත තමයි ආයතනයන් ඔස්සේ ධර්මයේ සඳහන් වෙන ප්‍රායෝගික ජීවිතයේ පරම සත්‍ය කෙලම දකින්නට ලැබෙන. එවැගේම බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් සූත්‍ර දේශනාව තුළින් අපිට පැහැදිලි වෙනවා මේ කලායතනයන් තුළින් මේ ආයතනයන් තුළින් පටික සමුප්පාද ධර්මය නිරුද්ධ වෙන්නේ කොයි ආකාරයෙන්ද කියන කාරණාව පැහැදිලි කරගන්න පුළුවන්කම ලැබෙනවා. එවැගේම මේ ධර්මානුකූල ජීවිතය සකස් කෙරී යන ආකාරය නිවන දක්වාම මේ පියවරින් පියවර එකක් පදනම් කොටගෙන අනික සකස් වෙන ආකාරය මේ ධර්මානුකූල මාර්ගය තුලක් තියෙන්නේ හේතුඵල ධර්මයක්. ඒ හේතුඵල ස්වરૂපේ කොහොමද සකස් වෙන්නේ කියන එක ඉතාමත් පැහැදිලිව මේ සූත්‍ර දේශනාව තුළ විග්‍රහ වෙනවා. මෙන්න මේ කියපු පැති ගණනාවම අපිට හඳුනා ගන්නට පුළුවන්කම ලැබෙනවා. සූත්‍ර දේශනාවේ අන්තර්ගත කර්ම කාරණා ඉතාම සංක්ෂිප්තයෙන් කෙටියෙන් අවබෝධයට පහසු වෙන විදිහට දේශනා කිරීමට බලාපොරොත්තු වෙනවා. ධර්ම දේශනාව අවසානයේදී මේ පින්තුන්ට හැකියාව තිබෙනවා ධර්ම දේශනාව සම්බන්ධව එවැගේම ධර්ම දේශනාවට පැතිරී ගියපු අනිකුත් ස්වරූපයන් සම්බන්ධව ප්‍රශ්න විමසීමට අවස්ථාවක් ලැබෙනවා. ඒ අනුව දැන් මේ මොහොතේ අපි සූත්‍ර දේශනාවේ අභ්‍යන්තර කාරණා සම්බන්ධව අතුලාන්තයේ තිබෙන කාරණා සම්බන්ධව සූත්‍රයට අනුකූලව බුද්ධ වචනයට අනුකූලව සාකච්ඡා කරනකොට මේ මොහොතේ පිට අප බලාපොරොත්තු වෙනවා. සූත්‍රේ නම මහා සලායතනික සූත්‍රය. අපිට ඒ පාළි වචනේ සාමාන්‍ය සිංහලයක ගත්තාම අපිට මේ සූත්‍රයට කියන්න පුළුවන් මහා සලායතන සූත්‍රය කියලා. ඉතාමත් පහසුවෙන් ඒ උච්චාරණය මහා සලායතන සූත්‍රය මහා සලායතනික සූත්‍රය කියලා ගත්ත ගැටලුවක් නේ. මේ මහා සලායතනික සූත්‍රය මහා සලායතන සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ජේතවනාරාමයේ වැඩමකොට භික්ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා මහණෙනිය ආමන්ත්‍රණයෙන් භික්ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කරනවා. එකල්හි පිළිවදන් දෙන්න නැවත ප්‍රතිචාර දක්වන මේ ස්වාමීන් වහන්සේලා දෙක බලා භාග්‍යවතුන් වහන්සේ මේ ධර්ම දේශනාව විශේෂ දේශනාව ආරම්භ කරන්න කියදෙනවා. මහණෙනි මම නබලාක මහා සලායතනය පිළිබඳව දේශනා කරනවා. එය හොඳින් ප්‍රගමණය කරන්න ප්‍රගමණය කොට තම පිත්ති දරාගන්න කියල කතා ගැතයන් වහන්සේ දේශනා කරනවා. සලායතන කියදී අපි ගැනීම දන්නම ධර්මය පර පෙරක දීක පිරිසක් ඇතිවට මේ හැම දෙනාම මේ පිළිබඳව දන්නවා. භාග්‍යතුන් වහන්සේට ධර්මයේ මේ සලායතන කළ හඳුන්වන්නේ ඇස කන නාසය දිව ශරීරය මනස. සාමාන්‍ය අපි එදිනෙදා ඉගෙන ගෙන තියෙන අසකනනාස්ත්‍ය දිවශාරීරයේ මනසකේ මේ ආයතන ධර්මයෙන් ඔබට ගියපො වදිනා ධර්මයන් කියන පරිසරයක් විග්‍රහ කිරීමට බලාපොරොත්තු වෙන බුදුරජාණන් වහන්සේ පළමුව භික්ෂුන් වහන්සේලාට දේශනා කරන්නේ මහණෙනි මා මහා සලායතනයේ දේශනා කරන්න කියන්නේ ඒ හොඳින් ශ්‍රවණය කරන්න කියලා. සලායතන කියන වචනේ මහා සලායතන වේශයෙන් සිදු කරලා තියෙනවා. ඒකෙන් මේ සූත්‍රය තුළ ග්‍රාම විරය කර්ම කාම රටක් ඇතුළත් වෙන බවක් තමයි එයින් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා දීලා තිබෙන්නේ. මහා සලායතනික සූත්‍රය මහා සලායතනේ පිළිබඳව දේශනා කිරීමයි මහණෙනි මාස්ටර් ධර්ම වෙනින් කරා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. දැන් අපි දන්නේ තියෙනවා දැන් අපි මේ සූත්‍රය අභ්‍යන්තරේ සාකච්ඡා කරමු. දේශනා විලාසයෙන් කරේ අපි සාමාන්‍ය සාකච්ඡා විලාසයෙන් මේ සූත්‍ර දේශනාව සාකච්ඡා කරමු. බුදු පියාණන් වහන්සේ දේශනා කරන අපි දන්නා වූ දෙයක්. ඒ තමයි දැන් සලායතන ධර්මය. සලායතනයෙන් කියලා කියන්නේ මොනවද? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. බලන්න මේ ආයතන සය පිටර මේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන ආයතන හය පිටරවා. යම් පුද්ගලෙක් මේ ආයතන හය දිහා අවබෝධයෙන් නොදකිනවා නම් ඒ පිළිබඳව නොදන්නවා නම් ඒ වගේම මේ ආයතන හය පිළිබඳව යම් සිතැලීමක් තිබෙනවා නම් මේක මේක පැහැදිලි කරගන්න සූත්‍ර දේශනාවේ තියෙන සංක්ෂිප්තව ඔබට මම පැහැදිලි කරලා දෙන්නේ ඊටමත් කෙටියෙන් ඔබේ මතකයට පහත් වෙන ආකාරයට. හරිම ලස්සන මේ ඉන්ද්‍රියන් හය මේ ආයතන හය භාග්‍යතුන් වහන්සේ පෙන්නලා මොනවද අවසාන දේශනා කරනවා. යමෙක් මේ ආයතන හය දසිනි නැත්නම් ඒ වගේ මේ පිළිබඳව දන්නේ නැත්නම් ඒ පිළිබඳව ඇලීමකුත් තිබෙනවා. ඔබේ වශයෙන් කියන මොකද කියලා නොදකිනවා නම් නොදන්නවා නම් ඒ වගේම ඇලීමක් තිබෙනවා නම් එවැනි බුදුරජාණන් වහන්සේ ළඟට දේශනා කරනවා බාහිර ආයතන 6. මොනවද මේ බාහිර ආයතන 6? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු. ඇත්ත කරගෙන තියෙන ශරීරයේ මනසට ගෝචරයෙන් ආනන්දව කරගන්න. මෙන්න මේ 6. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු කියන මෙන්න මේ 6. දන්නේ නැත්නම් ඒක දකින්නේ නැත්නම් ඒ පිළිබඳ වැලීමක් තිබෙනවා නම් ඒ වචනකින් මම මතක තියාගන්න තියෙන්නේ ඒකයි. හොඳට මතක තියාගන්න. දකින්නේ නැත්නම් ඒ පිළිබඳ දන්නේ නැත්නම් රදෙන්නේ ඇලීමක් තිබෙනවා නම් ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඇත්තේ පහළවෙනියෙන් විඤ්ඤාණය තිබෙනවා. මේ කනේ පහළවෙනියෙන් විඤ්ඤාණය තිබෙනවා. නාසයේ පහළවෙනියෙන් විඤ්ඤාණය තිබෙනවා. දිවේ පහළවෙනියෙන් විඤ්ඤාණය තිබෙනවා. කයේ පහළවෙනියෙන් විඤ්ඤාණ ස්වරූපයක් තිබෙනවා. සිතේ පහළවෙනියෙන් විඤ්ඤාණ ස්වරූපයක් තිබෙනවා. එන්නේ විඤ්ඤාණ ආයතන 6. ඒකම විඤ්ඤාණය උපදින පැන්නනෙ 6කට බෙදලා තිබෙනවා. මෙන්න මේ විඤ්ඤාණ 6 දකින්නේ නැත්නම් දන්නේ නැත්නම් එවැගේ මේ පිළිබඳව ඇලීම තිබෙනවා නෝ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ස්පර්ශ ආයතන 6ක් තිබෙනවා. මෙන්න මේ ස්පර්ශ ආයතන 6 ඇස්තේ ස්පර්ශය, කනේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය, දිවේ ස්පර්ශය, කයේ ස්පර්ශය, මනසේ ස්පර්ශය. මේ ස්පර්ශ ආයතන 6ක් තිබෙනවා. මේ 6 දන්නේ නැත්නම්, මේ 6 දකින්නේ නැත්නම්, මේ 6 පිළිබඳව ඇලීමක් තිබෙනවා නම් එවගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඇත්තට පෙනෙන රූපය නිසා කෙනෙක්ගේ සිත තුළ කෙනෙක් තුළ ආකාර තුනකට වේදනාව හටගන්නවා. සැප වේදනා, දුක වේදනා, උපේක්ෂා වේදනා, අදුක්කම දුක. කන දැනෙන ශබ්දය නිසා මේ වේදනාව තුන හටගන්නවා. නාසයේ දැනෙන ශබ්දේ මේ ගඳුත්වය නිසා, දිවට දැනෙන රසය නිසා, කයට දැනෙන පහස නිසා, සිතට දැනෙන අරමුණු නිසා අපිට සැප දුක උපේක්ෂා කියන මේ වේදනාවන් හටගන්නවා. ඒක එක ආයතනයකට පෙනු බැගින් මේ ආයතන 6ටම 18 ආකාරයකට වේදනාව හටගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ වේදනාව දන්නේ නැත්නම්, මේ වේදනාව දකින්නේ නැත්නම්, මේ වේදනාව පිළිබඳව ඇලීම තිබෙනවා නම් දැන් ඉන්න සම්පූර්ණයි. අභ්‍යන්තර ආයතන, බාහිර ආයතන, විඥාන ආයතන, ස්පර්ශ ආයතන හා මේ වේදනා ස්වභාවය තපදෙක අදුක්කම සිතාදී වශයෙන් මේ සැකර පවත්නාව වේදනා ස්වරූපයන් බුදුරජාණන් වහන්සේ වදාළ දන්නේ නැත්නම් දකින්නේ නැත්නම් ඇලීමකුත් තිබෙනවා. මොකද මේ දන්නේ නැත්නම් දකින්නේ නැත්නම් කියලා බුදුරජාණන් වහන්සේ මේකින් දේශනා කරන්නේ. ඒ තමයි මේකේ තියෙන සත්‍ය යථාර්ථය මොකද්ද කියලා දන්නේ නැත්නම් දකින්නේ නැත්නම් කොහොමද යථාර්ථය? මෙකී සියලුම ආයතනයක් ආයතනයක් පාසා තියෙන ලක්ෂණ තුනයි අනිත්‍යයි, දුකයි, අනාත්මයි. මේ ත්‍රිලක්ෂණ තමයි මේකී සියලු කාරණා තුළ දකින්නට ලැබෙන්නේ. මේ ත්‍රිලක්ෂණය යම් කිසිකෙනෙක් මේ යථාර්ථය, මේ වෙනස්කම් බව, දුක්ඛගත බව, මම නොදී නොදී ආත්මය කියා ගත හැකි දෙයක් නොමැති බව කෙනෙක් දන්නේ නැත්නම් දකින්නේ නැත්නම් ඒකෙනත් අනිවාර්යම මේ දේවල් කෙරෙහි ඇලීමක් තියෙනවා. නිත්‍ය වෙනම ආයතනයන් කෙරෙහි ඇලීමක් තිබෙනවා. ආශක්ත බවක් තිබෙනවා. ආශ්‍රාදයේ මුනු කිරීමක් තිබෙනවා. ආශ්‍රාදයේ කුල දෙකරින්මක් තිබෙනවා. බුදුපියාණන් වහන්සේ වදාළා මේ විදිහට යම් කෙනෙක් නොදැනීමක් නොදැකීමක් නිසා හා ඇලීමක් පවතිනවා නම් අනේ පුද්ගලයා මත්ේ පංච උපාදාන සංග පදස් කරගන්නා කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. හරි පැහැදිලි. මත්ේ පංච උපාදාන සංග මත්ේ පංච උපාදාන සංග කියලා කියන්නේ සතර ධම්මික අවශ්‍ය කරන මේ භවයේ සකස් වීම. ඒ හැම මොහොතකම ඒකનો සිද්ධ කරනවා. මේ ආයතන ධර්මයන් පිළිබඳ අවබෝධයක් නැති කෙනා මේ වගේ ක්‍රියාකාරීත්වය වෙනස් වෙන බව දුක්ඛාගත බව මම මගේ මගේ ආත්මීයත්වය නොමැති බව නොදැකින කෙනා හැම වෙලාවෙම හැම මොහොතකම සංස්කාර ධර්මයන් රැස් කරනවා. භවයේ ශක්තිමත් කරනවා. භවයේ තියුම් වෙනවා. මේ සතර ගමන ශක්තිමත් කරනවා. බුදුරජාණන් වහන්සේලා කාලා එයා ඒකාන්තයෙන්ම නැවත නැවත පංච උපාදාන ස්කන්ධ සකස් කිරීමේ ක්‍රියාවලිය තුළ එයා ඉන්නේ. නැවත නැවත මේ පංච උපාදාන ස්කන්ධ ගොඩනගෙන ක්‍රියාවලිය තුළ එයා ඉන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංච උපාදාන ස්කන්ධේ පමණක් නෙවෙයි මේ පවතින තෘෂ්ණාව වර්ධනය කරන ස්වරූපයක් තුළ එයා නිතරම රැඳිලා ඉන්නේ. තෘෂ්ණාව අඩු වෙනවනේ යාතුල නිරෝධයෙන් කෘෂ්ණාව වැඩි වෙනවා. පංච උපාදානස්කන්ධ සකස් වෙන වාරයක් ගන්න. කෘෂ්ණාව අභිවර්ධනයට පත් වෙන වාරයක් ගන්න. යාතුල කායික දාහය ඇති වෙනවා. ඒ වගේම යාතුල මානසික දාහය ඇති වෙනවා. ඒ වගේම යාතුල කායික සංසාපය ඇති වෙනවා. ඒ වගේම යාතුල මානසික සංසාපය ඇති වෙනවා. ඒ වගේම යාතුල කායික දැවිල්ල තියෙනවා. එයා තුළ කායික මානසික දැවිල්ල තියෙනවා. කායික වශයෙන් මානසික වශයෙන් දුකක්මයි හටගන්නේ. සතර ගමන සතර ජීවිතෙදී කරන්නේ යම් දෙයක් මේ තමාට බැඳී ගිය මේ ආයතනයට බැඳී ගිය ස්වરૂපේ ඉඳගෙන මේ සතර ගමන දික් කරන වාරයක් ගන්න යෝජනා තුළ සැපයක් යහපතක් සැනසීමක් වෙනුවෙන් සකස් වෙන්නේ දැඩිලක් පීඩාවක් දුකක් වේදනාවක් නැහැ. මොකද මොහුගේ දැකීම වැරදි. මොහු දකින විදිය වැරදි. මොහු අල්ලාගෙන සිටින විදිය වැරදි. මොකද සත්‍යය යථාර්ථයෙන් අල්ලාගෙන සිටින අසත්‍යය. අසත්‍යයේ සත්‍යයේදී ඔබ දකින්න අසත්‍යයක් ලෙස වෙනස් වෙන බව ඔබ දකින්න කැමති නැහැ. ඔබ වෙනස් වෙන බව දකින්නේ නවනස්තන දෙයක් ඇතිවෙද දුක්ඛාගත දෙය දකින්නේ සැපසහගත දෙයක් ඇතිවෙද මම මගේ මගේ ආත්මයේ නොවන දේවල් දකින්නේ ආත්මය ඇති දේවල් ඇතිවෙද ඒ විදිහට දකින්න උත්සාහය කළ හැම වෙලාවෙම නොලැබෙන දෙයක් පසුපස හඹාගෙන යන සාහේ පීඩා දුක් වේදනාවමයි දිරසුරම හටගන්නේ. රාජිකුල මහන්සේ විසලායතන ඔස්සේ දැවේ කියන ස්වරූපය ඒ ඔස්සේ කෘෂ්ණා වර්ධනයේ විදිය පංච උපාදානස්කන්ධ ප්‍රවර්තන විදිය කායික මානසික දුක් වේදනාව දයන්න පීඩාව හටගන්න විදිය මෙන්න මේ ආකාරයට පැහැදිලි කරන්න බුදුනා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේක අනිත්‍යත් මේක සාපේක්ෂක නිජයි පැත්ත දේශනා කරන මෙන්න මේ විදියට බලන්නේ යම් කිසි කෙනෙක් ඉන්නවා ඒකෙනා මේ කායික වශයෙන් මානසික වශයෙන් ඇතිවනව දුක් පීඩා වලින් නොකෙදෙන්නට ඕනේ කියන සිතිවිලි පිළිබඳව අවබෝධයක් ලැබෙන්නේ. එයා මේ අභ්‍යන්තර ආයතන හයක් වෙනවා මේ ඇස කන නාසය දිව ශරීරය මනස කියලා පවතින මේ අභ්‍යන්තර ආයතන හයක් තිබෙනවා. මේ ආයතන හය අවබෝධයෙන් දකිනවා අවබෝධයෙන් දැනගන්නවා. ඒ කියන්නේ අනිත්‍ය දුක අනාත්ම වශයෙන් යා දකිනවා. වෙනස් වෙන බවින් ඒ වගේම දුක්ඛාගත බවින් මම මගේ මගේ ආත්මයයි ගත හැකි දෙයක් නොමැති බැවින් මේ ඥානෙන් මේ අවබෝධයෙන් එයා මේ ඇස කන නාසය දිව ශරීරය මනස දිහා බලනවා. එයාට මේ ඇස කන නාසය දිව ශරීරය මනස කෙරෙහි ඇලීමක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම බාහිර ආයතන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු කියන මේ බාහිර ආයතන දිහාට අවබෝධයෙන් බලනවා. ඒවා අවබෝධයෙන් දකිනවා. අවබෝධයෙන් දැනගන්නවා. ඒවා අපේ වැඩෙන්නේ නැහැ. ඒ වගේම යම් විඥාන ආයතන තිබෙනවා නම් අපේ විඥානයේ කණේ විඥානයේ නාසයේ විඥානයේ දිවේ විඥානයේ කයේ විඥානයේ මනසේ විඥානයේ මේ හය ආකාරයකට හටගන්නා විඥානයේ විඥානයේ අවබෝධයෙන් දකිනවා. ඒ අවබෝධයෙන් දැනගන්නවා. ඇලීම වෙනුවෙන් නොඇලීම වෙනුවෙන් පැවිත් යාමෙන් වෙනවා. ඒ වගේම ස්පර්ශායතන කෙරෙහි සම්පස්සය කෙරෙහි ඇසේ හටගන්න ස්පර්ශය, කනේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය, දිවේ ස්පර්ශය, කයේ ස්පර්ශය, මනසේ ස්පර්ශය කෙරෙහි ස්පර්ශයන් කෙරෙහි ඒ අවබෝධයෙන් බලනවා. එරාගේ ස්වરૂපය අවබෝධයෙන් දකිනවා. අවබෝධයෙන් දැනගන්නවා. අවබෝධයෙන් දකින්න අවබෝධයෙන් දැනගැනීම ඒ වාස්තරය ඇස්සෝ ඇලීම නැති වෙන විදිහට කටයුතු කරනවා. නොඇලීමේ ගුණ දකින්න කටයුතු කරනවා. නොඇලීමම දිනු කරනවා. ඒ වගේම මේ අතපෙල හටගන්නා යම් පිටිත්තක ඒ රූපේ නිසා හටගන්නා සැප වේදනාවක් තිබෙනවා. දුක් වේදනාවක් තිබෙනවා. උපේක්ෂා වේදනාවක් තිබෙනවා. එන අදුක්කම අසුක සැපත් නැති දුකක් නැති ස්වરૂපයක් තිබෙනවා. කන තුල පහළ වෙන, නාසය තුල පහළ වෙන, දිව තුල පහළ වෙන, කය තුල පහළ වෙන, මනස තුල පහළ වෙන සැප දුක අදුක්කම අසුක කියන මේ ත්‍රිවර්ග වේදනාව පිළිබඳ මේ වේදනාව දිහා අවබෝධයෙන් බලනවා. ඒකද මේ අවබෝධයෙන් මේක දකිනවා. අවබෝධයෙන් දැනගන්නවා. අවබෝධයෙන් දැකීම අවබෝධයෙන් දැනගැනීම දෙකේ ඇත්තව ඇලීම දුර වෙන විදිහට ඇලීම නැති වෙන විදිහට සිතන විදිහවා. මෙන්න මෙහෙම කෙනෙක් කටයුතු කරනවා. දැන් කලින් කියනවා මේක දැක්කේ අනිත් පැත්ත. ඒ කියන්නේ මේ ආයතනයන් කෙරෙහි මේ අභ්‍යන්තර බාහිර විඥාන ස්පර්ශ වේදනා කියන මේ ස්වરૂපයන් කෙරෙහි එයාට අවබෝධයක් තිබෙනවා. එයා ඒවා නිත්‍ය වශයෙන් ආත්ම වශයෙන් සත්‍ය වශයෙන් දැක්කා. හැබැයි මේ පුද්ගලයා ඒ ස්වરૂපේ වෙනස් වූ විදිහකට දකින්නේ මේ අභ්‍යන්තර බාහිර විඥාන ස්පර්ශ වේදනා කියන මේ ආයතන ස්වરૂප කෙරෙහි එයාව බොහෝදුර බලනවා. එයාගේ දැකීම පිරිසුදු. එයාගේ දැනීම පිරිසුදු. අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් දකිනවා. දුක් දේ දුක් වශයෙන් දකිනවා. අනාත්ම දේ අනාත්ම වශයෙන් දකිනවා. ඇත්ත ඇති පැතියෙන් දකින්නා වූ රූපයේ සම්පූර්ණ යතුන් නැලීම. ඇලීමක් නෙවෙයි. බැඳීමක් නෙමෙයි ඇති වෙන්නේ නොබැඳීම. බදා ගැනීමක් නෙමෙයි ඇති වෙන්නේ අතහැරීම. කලින් කෙන ආශාවදී විතරයි ගුණ මෙහෙම කරේ. මේ කෙන ආශාවදී තියා ගියකෝ ආදීනුවේ කුමක්ද කියලා දකිනවා. ඒක වෙනස්. ආශාවදී තුල එළබගෙන ආශාවදීන ගුණ දකිනකොට ඒ කෙන පංච උපාදානස්කන්ධයන් කරා ගමන් කරනවා. කෘෂ්ණ වර්ධනය කරාම ගමන් කරනවා. වේදනා පරිලාහ මේ ආදී කොටගත් විස්තරකට සත්‍යයට මෙයා ගමන් කරනවා. සත්‍යයේ ප්‍රයත්නට මෙයා අවශ්‍ය කරන දේවල් සම්පාදනය කරගන්නවා. ආශාදේ ආශාදේ හැටියට දැකලා මේ තුල තිබෙනා වූ ආදීනවේ කුමක්ද අවබෝධ කොටගෙන ආදීනවේ දකින්නාවු පුද්ගලයා මහණෙනි මත්ෙහි පංච උපාදානස්කන්ධ සකස් කිරීමේ ක්‍රියාවලිය නැති වෙනවා. එතන හරිම ලස්සනයි. පවතින පංච උපාදානස්කන්ධයෙන් නැති වෙන පංචස්කන්ධයෙන් නැති වෙනවා කියන එකක් නෙමෙයි සුදුරාජානම වාසේ දේශනා කරන්නේ. මත්මේ පංච උපාදානස්කන්ධ සකස් වීමේ ක්‍රියාවලිය නැති වෙනවා. අපි බලමු දෙන්නස. ඒක හරිම ලස්සන තැනක්. බොහොම වෙන පැහැදිලි හරිම ලස්සන තැනක්. මොකද පංච උපාදානස්කන්ධය නැති කරනව පංචස්කන්ධය නැති කරනව කියලා මේ උපාදානස්කන්ධ නිරෝධය ගැන කතා බහ කරද්දී ඒ සියදිවි හානි කර ගැනීම කරා යොමු කිරීමක් සිද්ධ වෙන්නේ නැත්තේ වෙන මේ තැන නිසා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ තියෙන පංච උපාදානස්කන්ධය දිහා අවබෝධයෙන් බලලා මේ සකස් වෙන ස්වરૂපය දිහා අවබෝධයෙන් බලලා මේ සලආයතන ස්වરૂපය දිහා අවබෝධයෙන් බලලා මේ සලආයතන ස්වરૂපයේ මේ පංච උපාදානස්කන්ධ මේ පරිසමෝපාද ධර්ම ක්‍රියාවලිය සකස් වෙන ආකාරය අවබෝධයෙන් දැකලා ඒ කෙරෙහි සිදෙන්නා වූ ඇලීම දුරු කිරීමේ අනාගතයේ තුල මේ සතර තුල මතු භවයේ තුල සකස් වෙන පංච උපාදානස්කන්ධ දෙකෙන් අත්මිදෙන්ද කියලා තමයි භාග්‍යවතුන් වහන්සේ පෙන්නන්නේ. හරිම පැහැදිලි. ප්‍රතිමාකර නිර්මල බවක් මේ තුල තිබෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ තියෙන මොළනට අග තුන් තැන සුපිරිසිදු බව පැහැදිලි බව මේ වගේ තැන් වලින් අපිට පස්සක් වෙනවා. දැක්කට පුළුවන්කම ලැබෙනවා. එතන මේ විදිහට කල්පනා කරන කෙනා නුවණ විහිවන කෙනාට මත භවයේ තුල පංච උපාදානස්කන්ධ සකස් වීම සිද්ධ වෙන්නේ. මත්යෙන් පංච උපාදානස්කන්ධ සකස් වීම කියන එක එයාට සිද්ධ වෙන්නේ. ඒක දුර්වෙන් විදිහට වැඩ සිද්ධ වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ විදිහට ඇත්ත ඇසත් ඇසින් දකිනින් මේ ආයතන ක්‍රියාවලිය දිහා බලන කෙනාට ඒකාන්තයෙන්ම කෘෂ්ණාව වර්ධනය වෙන්නේ. කෘෂ්ණාව දුර්වෙන් තැනකයි වැඩ වෙන්නේ. කෘෂ්ණාව වැඩි වෙන හේතුව තමයි මොකද මේ ඇත්ත ඇසත් ඇති උදාසිනවා. ඇත්ත ඇසත් ඇති නොදකින කෙනා තුළයි කෘෂ්ණාව වර්ධනය වෙන්නේ. එයා තුළ මේ වැරදි අවබෝධයක් නිසා වැරදි ගමනක් යන මාර්ගයක් ඇති වෙන්නේ. නමුත් මේ විදිහට නොදකින දකින කෙනා මේ කෘෂ්ණා සහගත ස්වરૂපයේ මේ කෘෂ්ණාවෙන් ඇලෙන බව කෘෂ්ණාවෙන් ගැලෙන බව දුරු කළා දානවා. මෙතන මේ ධර්මයේ කියලා ඉතාමත් පැහැදිලිව විග්‍රහ වෙනවා මේ කෘෂ්ණාව යන කුමක්ද කියලා. මේ සූත්‍රයේ තුලින් පැහැදිලි කරලා තිබෙනවා මේ කෘෂ්ණාවට පුළුවන් පුනර්භවයක් ඇති කරගන්න. මේ කෘෂ්ණාවට පුළුවන් යන යනතන සත්‍ව සත්‍රාදි නන්දිනි යන යනතන ඇලීමක් ඇති කරගන්න පුළුවන්. අල්ලා ගන්න පුළුවන් යන්නේ නැහැ. ඒ වගේම ආශ්‍රාදයේ තුල දැස ගැනීමක් සිද්ධ කරන්න පුළුවන්. මෙන්න මේ ස්වરૂපයේ කෘෂ්ණාව තමයි මෙයාට ගුරු වෙමින් යන්නේ, ප්‍රහාණය වෙමින් යන්නේ. මොකද නුවණ විමසන කොට පුනර්භවයට හේතු වෙන කෘෂ්ණාව එයා තුළ සකස් වෙන්නේ නැහැ. සකස් වෙනත් ඒකේ අවබෝධයෙන් දකිනවා. මේම අවබෝධයෙන් දකින කෙනා තුළ යන යන තැන ගිය තැන දෙවියෙක්ව බ්‍රහ්මීකව පෙරිතෙක්ව කුම්භාණ්ඩෙක්ව පිටාකෙක්ව මනුස්සෙක්ව මේ සතර ගමන තුළ ඕනෑම තැනක උපතක් සකස් කර ගන්නවා නම් ඒ ගිය තැන ලබන්නා වූ දේවල් කෙරෙහි කෘෂ්ණාවෙන් දැස ගැනීමක් සිද්ධ වෙන්නේ නෑ. මොකද මෙයාගේ පිට සකස් වෙන්නේ ලෝකයේ තුල යථාර්ථය දැක්මින් නිසා. ඒ වගේම ආශ්‍රාදය තුළ දැස ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද ආශ්‍රාදය තුළ දැස ගන්නවා කියලා කියන්නේ අපේ පිටට යම් ආශ්‍රාද ජනනීය යම් වේදනාවක් සිදුවීමක් ඇති වෙනහම අපි ඒ ඔස්සේ හඹාගෙන යනවා. ඒකම නැවත නැවත දැනෙන්නේ කරනවා. ඒ තුළ දැස ගන්නවා. මත්සේ නැවත නැවත ඒ වගේ ආශ්‍රාද ලැබීමත් අපි බලාපොරොත්තු වෙනවා. ප්‍රාර්ථනා කරනවා. අදහස් ප්‍රාර්ථනා ප්‍රතිබඳ ගන්නවා. මේ ආශ්‍රාදයේ දැස ගැනීම. යථාර්ථයේ දකින්නාව මේ ආයතනයන්ගේ විවිධත්වය මේ ආයතනයන්ගේ පැටැස්වරූපය යථාර්ථය අවබෝධ කරගන්නා ශ්‍රාවකයා තුළ මේ විදිහට ආශ්‍රාදයේ කොට දැකගෙන ආශ්‍රාදයේ තුල යන්නව මේ අපහැදෙලි ඒ වගේම මේ දුක්සහගත ගමන එයා තුළ සකස් වෙන්නේ නැහැ. එයා ඒක දකිනවා. මේ සකස් වෙන බවක් දකිනවා. මේ සකස් වෙන ස්වરૂපයෙන් විදිය යුතු බවක් එයා දැනුවත් දකිනවා. බලන්න බුදුරජාණන් වහන්සේ මේ දේවල් පැහැදිලි කරන විදිහ. මෙන්න මේ විදිහට ආයතනයන්ගේ යථාර්ථය අවබෝධ කරගන්නා කෙනා පංචපාදනස්කන්ධය දුරු කරනවා වගේම නැව මත්ේ පංචපාදනස්කන්ධය සකස් නොකරනවා වගේම තෘෂ්ණාව දුරු කරනවා වගේම තෘෂ්ණාව සකස් නොවන විදිහට සමාධිසිත මෙහෙවනවා වගේම එයා තුළ මේ ස්වરૂපේ නිසා කායික වශයෙන් ඇතිවන්නේ සැනසීමක්මයි මානසික වශයෙන් ඇතිවන්නේ සැනසීමක්මයි කායික වශයෙන් ඇතිවන්නේ සම්පන්නසක්මයි මානසික වශයෙන් ඇතිවන්නේ සම්පන්නසක්මයි කායික වශයෙන් හටගන්නේ සංසිඳීමක්මයි මානසික වශයෙන් හටගන්නේ සංසිඳීමක්මයි එයා කායික වශයෙන් හා මානසික වශයෙන් පුදුමාකාර සැපයකින් පුදුමාකාර සැහැල්ලුවකින් පුදුමාකාර ප්‍රීතියකින් සැනසීමකින් එයාගේ ජීවිතයන් ගත වෙනවා මොකද ඇත්ත දකින නිසා අවබෝධයෙන් නිසා ඒක මේ පින්වතුන්ගේ ජීවිතය වුණත් මේ තරම් දුරට නොගියත් මේ නුවණින් විමසීම මත ජීවත් වෙනකොට මේ පින්වතුන්ගේ ජීවිතයට දැනෙන හැටි පුදුමාකාර සැනසීම මේ ඇලෙන ගැටෙන වෙනස්කම් පීඩා විඳින මේ නැති දේවල් එක ගැටි ගැටි යන ලෝකයේ තුල පැතිරෙන්නට පුළුවන් ඒක දිහා වෙනස්ව කෝණකින් බලන යථාර්ථවාදීව බලන්න පුළුවන්කම තියෙන එක පුදුමාකාර සැනසීමක් එක ධර්මයේ තුළින් ඕනෑම කෙනෙකුට අත්දැකෙන්න පුළුවන් පුදුමාකාර සංකේතික ප්‍රතිඵලයක්. ඇත්ත ඇත්තටින් දකිනකොට ලෝකයේ තුල අසංකිතව ජීවත් වෙන්න පුළුවන් පුදුමාකාර පෞරුෂත්වයක් ගොඩ නැගෙනවා. ඒක තමා තුළින් දකින්න කොහොමද? මම මේ දේ කියනකොට මේ දෙන්නගේ මනස තුළ ඒ ආකාරව අත්දැකීමක් තිබෙනවා නම් ඒක දැන් සිද්ධත නැගෙන විවේකය අනිවාර්යයි. දැන් මෙන්න මේ විදිහට දැන් සතර ගමන අර විදිහට යනවා. සතර ගමනේ නිමා වෙන පැත්ත මේ විදිහට සිද්ධ වෙනවා. මේ ආයතනයන් දිහා නුවණින් බැලීමක් එක්ක. දැන් මෙන්න මේ විදිහට ඒකෙනා මේ ආයතනයන් දිහා බලනකොට පංචපාදනස්කන්ධය හා තෘෂ්ණාව දුර වෙනවා වගේම ඒවා මත්යේ සකස් වීම, ඒවා නිවැලීම, දුර වෙනවා වගේ මේවා අදීවි යනවා වගේ කායික මානසික සැපේසුවේ ඇති වෙනවා වගේම දැන් මේ කෙනා බලන්නේ මේ ආයතනයන් දිහා විදර්ශනා නුවණින් යථාර්ථයේ ප්‍රඥාවේ අවබෝධයෙන් මේ අවබෝධයෙන් බලන කෙනාට බුදු කියන වහන්සේ හරි ලස්සන දෙයක් මේ වෙලාවට දෙන්නවා. ඒ තමයි මම අර මාතෘකා කරගත්ත පාඩේ යා තථා භූතස්ස දිට්ඨි සාස්වෝති සම්මා දිට්ඨි. යම් කෙනෙක් මෙන්න මේ විදිහට නොවනින් විමසනින් දැකගත යුතු දේ දකිනවා නම් දැනගත යුතු දේ දැනගන්නවා නම් ඇලීම දුර වෙන විදිහට මේ ආයතන දිහා බලමින් නුවණින් විමසීම දියුණු කරනවා නම් එයා තුළ ඒ මොහොතේ ඇතිවන්නා වූ දැකීම එයා තුළ ඒ මොහොතේ වැඩෙන්නා වූ අවබෝධය තථාගතයන් වහන්සේ වදාළේ සම්මා දිට්ඨිය කියලා. අන්න ඒ මොහොතේ එයා තුළ වැඩෙන සම්මා දිට්ඨිය කියලා. බලන්න අපි නුවණින් විමසනකොට අපි තුළ නොදැනුවත්වම සම්මා දිට්ඨිය වැඩෙනවා. මේ සම්මා දිට්ඨිය කොටස් දෙකකට වැඩෙනවා. සෝවාන් කෙනා නුවණින් විමසද්දී එයා තුළ වැඩෙන්නේ ලෝකෝත්තර පැත්තට නැඹුරු ප්‍රත්‍යක්ෂව ස්ථිර වූ සම්මා දිට්ඨියට අනුකූල වූ ස්වરૂපයක් තමයි සෝවාන් ශ්‍රාවකයා තුළ වැඩෙන්නේ. නමුත් සෝවාන් නොවෙච්ච තාමත් මේ ධර්ම මාර්ගය තුළ හැසිරෙන කෙනා නුවණින් විමසද්දී එයා තුළ සම්මා දිට්ඨිය වැඩෙන නමුත් අර සෝවාන් පුද්ගලයාගේ සම්මා දිට්ඨිය තරම් බලවත් නැහැ. හැබැයි ඒ වැඩෙන සම්මා දිට්ඨිය අර නිවන අරමුණු කරගෙන වැඩෙන නිසා ලෝකෝත්තර සම්මා දිට්ඨියක ඌරපූරතයක් හැටියට ලෝකෝත්තර සම්මා දිට්ඨිය සාක්ෂාත් භාවයේ පිණිස ඒක ලබා ගැනීම පිණිස හේතු වෙන සම්මා දිට්ඨියක් බවට පත් වෙනවා. එනිසා යම් කෙනෙක් මේ විදිහට මාර්ගඵලලාභී ප්‍රේම කරනවා නම් එයාට ඒක සෝවාන් සකදාගාමී අනාගාමී කියන මාර්ගඵලලාභී ප්‍රේම කරනවා නම් ඒකාවතය තුළ මාර්ගඵලයටපත් නිවිත්‍යං ශ්‍රාවකයේ සිද්ද දේශ්‍රාවකයා තුළ මේ නිවනින් විමසන මොහොතේදී ඒ ඒ පැත්ත ස්වභාවයට අනුව වැඩෙන්නේ සම්මා දිට්ඨිය. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාළ ඒ කෙනා තුළ ඒ මොහොතේ යෝ තථාභූතස්ස සංකප්පෝ සාස්ත හේති සම්මා සංකප්පෝ. ඒ මොහොත තුළ එයා තුළ වැඩෙන සම්මා සංකප්පයයි කියන්නේ. දැන් අපි හිතනවා මේ අරියස්සයක මාර්ගය කියන එක එක එක ඇරගෙන එක එක වෙන වෙනම වඩන්ත ඕනේ කියලා නමුත් මේ ධර්ම මාර්ගයේ තියෙන වටිනා ප්‍රතිඵලයක් තමයි අපි යමක් නුවණින් විමසද්දී අපි ඇත්ත ඇසිතටින් දකිද්දී නුවණින් සලකද්දී ඒ මොහොතේදී පවා එයා තුළ නදනවත්වම වැඩෙන්නේ සම්මාදිට්ඨිය ආදී කොටගත් අරියස්සංක මාර්ගය. එහෙම ලස්සන එයාට සම්මාදිට්ඨිය වැඩෙනවා කියන මානෙනි එයා තුළ ඒ මොහොතේ වැඩෙන සම්මාදිට්ඨිය සම්මා සංකප්පය. ඒ වගේම එයා තුළ ඒ මොහොතේ වැඩෙන සම්මා වායාමය. ඒ වගේම එයා තුළ ඒ මොහොතේ වැඩෙන සම්මා සතිය. ඒ වගේම එයා තුළ ඒ මොහොතේ වැඩෙන්නේ ඒ මානසික ස්වરૂපයට අනුව සම්මා සමාධිය. එවගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන සිද්ද රූපේ පනස කාය සම්මා ගති සම්මා ආජීව පාරිශුද්ධෝ හොති. ඒ මොහොත තුළ එයා තුළ කායික වාචික වශයෙන් ආජීවමය වශයෙන් පිරිසුදු බවක් තමයි ඇති වෙන්නේ කියලා. ඒක අර සම්මා වාච සම්මා කම්මන්ත සම්මා ආජීව කියන වචන තුනේ පාවිච්චි කරන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ විදිහට සම්මාදිට්ඨිය සම්මා සංකප්පේ සම්මා වායාමයේ සම්මා සතිය සම්මා සමාධිය මේ ආදී කොටගෙන මේ විදිහට මනස තුළ කෙනෙක්ගේ වැඩෙනකොට ඒ මොහොත තුළ ඒ තුළ තිබෙනවා එයා තුළ තිබෙනවා ඒ සැදෙන සිතිවිලි පදනම් කොටගෙන ඒ අවබෝධාත්මක සිතිවිලි පදනම් කොටගෙන එයා තුළ කායික වශයෙන් වාචික වශයෙන් මානසික වශයෙන් සුපිරි සුත්තායක් ඇති වෙන පරිශුද්ධෝ කියලා මෙහි තියෙනවා පාළි වචනේ සුපිරි සුද්ධෝ කියලා මලස්සනයි ඒක දැක්කම පිරිසුදු බවින් ඉතරම තරයකට ගියකොත් කායික වාචික සංවර භාවයක් කායික වාචික නිවීම සැනසීමක් තමයි කියතුළු දකින්න ලැබෙන්නේ. දැන් බලන්න නොවන විමසීම පදනම් කොටගෙන මේ ආයතන ක්‍රියාවලියදී අවබෝධයෙන් දැලීම පදනම් කොටගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් යථාර්ථානුකූලව යථානුභූතිය දැලීම පදනම් කොටගෙන එයා තුළ නොදැනවත්වම වැඩෙන්නේ මේ අරියස්ථානික මාර්ගය. මහණෙනි මෙන්න මේ විදිහට හේව මත්තායන් අරියෝවත්ථනිකෝ මග්ගේ භාවනා පරිචයයෙන් ගච්ඡති. මෙන්න මේ විදිහට ඒ කෙනා තුළ අරියස්ථානික මාර්ගය පියවරින් පියවර අංග සම්පූර්ණ වෙනවා. පියවරින් පියවර ජීවණයෙන් ජීවණයට පත් වෙනවා. කොයිතරම් පිළිසුදුයිද? කොයිතරම් පැහැදිලිද? ඒ විතරක් නෙමෙයි. දැන් මේ පින්වතුන් අහාවටි ධර්මයේ සඳහන් වෙන සත්‍ය බෝධිපාක්ෂික ධර්ම. බුදුපියාණන් වහන්සේ දේශනා කරන මේක හරිම ලස්සනට මෙන්න මේ විදිහට. යම් කිසි රායකෙක් මේ විදිහට මෙවලින් වෙනසක්දී එයා පංච උපාදානස්කන්ධ මැත්තේ පංච උපාදානස්කන්ධයන්ගේ ප්‍රහාණය පිණිස පවතිනවා වගේම කෘෂ්ණාවේ දරුවේක පිණිස පවතිනවා වගේම කායික මානසික පැතිරීමේ පිණිස පවතිනවා වගේම ඒ මත පිණිස අරියස්ථානික මාර්ගයේ දියුණු වෙනවා වගේම එයා තුළ ඒ මොහොතේ සතර සතිපට්ඨානෙම වැඩෙනවා. කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන සතිපට්ඨානයම එයා තුළ නිරායාසයෙන්ම දියුණු වෙනවා. ඒ වගේම මේ විදිහට එයා මෙවැනි නිමතනකට එයා තුළ නොදැනුවත්වම සතර සම්‍යක් ප්‍රධාන වීර්යය දියුණු වෙනවා. මේ පංචස්කන්ධ උපදවා ගැනීමට, උපංස්කන්ධ දියුණු කර ගැනීමට, මේ පංචස්කන්ධ උපදවා ගැනීමට, උපංස්කන්ධ ප්‍රහාණය කිරීමට එයාගේ මනස පහන් කරනවා. මේ සම්‍යක් ප්‍රධානය තුනක් මන වීර්යයෙන් එයාගේ මනස සකස් වෙනවා. එයා තුළ මේ සතර සම්‍යක් ප්‍රධානය දියුණු වෙනවා. ඒ වගේම ඒ විතරක් නෙවෙයි එයා තුළ සතර ඍද්ධි පාද ධර්මයන් දියුණු වෙනවා. ඡන්ද චිත්ත නිරෝධයන් සාකච්ඡා කරනවා. සතර ඍද්ධි පාද ධර්මයන් දියුණු වෙනවා. මම මේ පිළිබඳව විග්‍රහ කරන්නේ නෑ මේ සූත්‍ර දේශනාව තුළ නව වශයෙන් පමණයි සඳහන් වෙන්නේ. ඒ වගේම ඒ පිළිබඳව මේ පින්වතුන්ලාට හොඳ අවබෝධයක් තිබෙන බව අපට ප්‍රත්‍යක්ෂයි. යම් කිසි පිළිබඳව ගැටලුවක් තිබෙනම් මත්යේ විමසීමක් කිරීමට පුළුවන්. එතකොට මේ විදිහට වඩන්න උත්සාහකයා තුළ ඡන්ද චිත්ත ක්‍රියා විමසන සතර ඍද්ධිපාද ධර්මයන් දියුණු වෙනවා. ඒ විතරම මේ පංච ඉන්ද්‍රිය ධර්මයන් පංච ඉන්ද්‍රියන් කරක් යන ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන සිතන් කේන්ද්‍රීය ධර්මයන් දියුණු වෙනවා. එහෙම බලයක් කොටගෙන ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා පංච බලයක් දියුණු වෙනවා. ඒ විතරක් නෙවෙයි සති සම්බෝධියන්ගේ ධර්ම විජය සම්බෝධියන්ගේ එවගේම විරියේ ප්‍රීති සංසද්ධි එවැනි සමාධි උපේක්ෂා කියන මේ බෝධිංග ධර්මයන් ඇතුළු පරිදි වෙනවා. බලන්න මොන තරම් මේ පරාර්ථයක් තුළ මේ නිවන නිම කියන පැතිරලා තියෙනවද කියලා. දැන් අපි සාමාන්‍ය සාකච්ඡාවලදී අපිට ඇහෙන්නේ අපි දන්නේ අපි දන්නවා දේ තමයි මේ වෙන වෙනම වැඩිම දේවල් වලින් අපිට අවබෝධ වෙන්නේ. සත්‍යබෝධයන් ධර්ම වෙනම අරියස්ත්‍රාය කුමාරගේ වෙනම වෙන වෙනම වැඩි දියුණු වෙනවා කියලා අපිට දැනෙනවා. වෙන වෙනම වැඩි දියුණු කරන විදිහ කියලා අපිට දැනෙනවා. හැබැයි ධර්මයේ පැහැදිලිව සඳහන් වෙනවා මනස මේ ධර්මයේ තුල ප්‍රගුණ කරනකොට දියුණු කරනකොට එයා තුල මේ සියල්ලම දියුණු වෙනවා. මේ සියල්ලම වර්ධනය වෙනවා. නිරායාසයෙන්ම වර්ධනය වෙනවා. හැබැයි ඒ වර්ධනය වෙනකොට එයා දකින්න දැන් මාතුල වර්ධනය වෙන්නේ මෙන්න මේක. දැන් මාතුල වර්ධනය වෙන්නේ මෙන්න මේක. එයා ඒක එක එක හිත හිතා දිනු කරනවා නෙවෙයි මේ ධර්ම මාර්ගය තුළ නොවනින් විමසෙන්නට යනකොට ඒ මානසික වශයෙන් ඇතිවනව ධර්මානුකූල පසුබිමක් එයා නොවනින් සලකනවා. නොවනින් තේරුම් ගන්නවා. එයා ඉන්නේ කොතනද කියන එක අවබෝධ කර ගන්නවා. බලන්න මේ පදනම සකස් කරන විදිහ. මෙතන තියෙන්නේ යම්කිසි ක්‍රියාවලිය ධර්මානුකූල හේතුඵල ක්‍රියාවලිය ආයතන ක්‍රියාවලිය නුවණින් විමසද්දී ඒකේ ප්‍රතිඵලයක් ඇටියට තමයි පංච උපාදානස්කන්ධ කෘෂ්ණ ආදී ඡය වෙන ස්වરૂපයට ගමන් කරන්නේ ඒකේ ප්‍රතිඵලයක් ඇටියට කායික මානසික සුවයත් සැනසීමක් ඇති වෙන ඒකේ ප්‍රතිඵලයක් ඇටියට අරියස්ථායක මාර්ගයේ දියුණුව ඒකේ ප්‍රතිඵලයක් ඇටියට සත්‍ත්‍ය බෝධිපාක්ෂික ධර්මවල අනිසුත් අංග වැඩි දියුණු වෙලා යනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ විතරක් නෙමෙයි මේ තුල ඉන්න ශ්‍රාවකයා තුල ඒ මොහොත තුල දීපාව වැඩෙන්නේ සමතයත් විදර්ශනාව. මොන බලන්න අපි භාවනාවල ඉගෙන ගන්න සමත විදර්ශනා කියන මේ දෙකම මේ විදිහට නොවනින් නිවසන ශ්‍රාවකයා තුල නිරායාසින් වැඩෙන සමතේ විදර්ශනාව. ඉතින් බුදුරජාණන් වහන්සේ ඉතාමත් පැහැදිලිව අවසාන ටික දැන්නේ යන්නේ අවසාන කර්ම හතර මේ සූත්‍රයේ දැක්කේ අවසාන කර්ම හතර. මේ විදිහට මේ ක්‍රමානුකූල මේ ධර්මයේ තුල උගන්වන ශ්‍රේෂ්ඨ වූ ගුණ ධර්මයන් සිත තුල වඩා කරගෙන ශ්‍රේෂ්ඨ වූ ගමනක් ගමන් කරන මේ යෝනිසෝ මනසකාරයෙන් යුක්ත ආරි මාර්ගයේ හික්මන මේ තේක ශ්‍රාවකයා තුල ඊළඟට එයා අවබෝධ කර ගන්නවා විශේෂ වූ ඥානයෙන් තේරුම් ගන්නවා පිරිසිදු දැනගතිය යුතු යම තියෙනවා කියලා. ඒ වගේම ප්‍රහාණය කළ යුතු යම මේ ජීවිතය තුළ තියෙනවා කියලා අවබෝධ කරගන්නවා. ඒ වගේම ප්‍රගුණ කළ යුතු යම මේ ජීවිතය තුළ තිබෙනවා කියලා අවබෝධ කරගන්නවා. ඒ වගේම සාක්ෂාත් කළ යුතු යම මේ ජීවිතය තුළ තිබෙනවා කියලා අවබෝධ කරගන්නවා. මොකද මේ පිරිසිදු දැනගතිය යුතු දෙය කියලා කියන්නේ ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධේමයි විශේෂයෙන් පිරිසිඳ දැනගතිය යුත්තේ කියන අවබෝධයට නැවත නැවතත් පැමිණෙනවා. ඒව නව මහ විදර්ශනා ඥානවලින් උගන්වන්නේ පච්චවේක්ෂණ ඥානය කියලා. පච්චවේක්ෂණ ඥානය කියලා කියන්නේ නැවත නැවත තමා ලබන්නව අවබෝධය තුළ පිළිදා නැවත නැවතත් ඒ විදර්ශනාවට නැගෙනවා. දැන් මෙතෙක් මේ පංච උපාදානස්කන්ධයේ සකස් වෙන විදිහමයි මේ සලායතන ඔස්සේ දැක්කේ. මේ පරිකරණුපාද ධර්මයේමයි මේ ක්‍රමයේ ඔස්සේ දැක්කේ. හැබැයි ඒ අවබෝධය තුළ පිළිගන්න නැවත නැවතත් මේ පිරිසිඳ දැක ගත යුතුයි කියන අවබෝධයක මේ ශ්‍රාවකයා එනවා. ඒක පළවෙනි එක. ඒක තමයි පිරිසිඳ දැනගතිය යුතු පළවෙනි කාරණාව. ඊළඟට තමයි ප්‍රහාණය කළ යුත්තේ කුමක්ද කියලා යා විශේෂයෙන් අවබෝධ කරගෙන මොනවද මේ ප්‍රහාණය කරන්න තිබෙන්නේ. මේ සංසාර ගමන සකස් කරන මේ පටිච්චසමුප්පාද ක්‍රියාවලියේ මූලික හර දෙක හැටියට සලකන අවිද්‍යාවත් තෘෂ්ණාවත් කියන මේ දෙක. අවිද්‍යාවත් තෘෂ්ණාවත් කියන දෙක ප්‍රහාණය කළ යුතු දෙයක් කියලා අවබෝධ කරගන්නවා. අවිද්‍යාව කියලා කියන්නේ දුරු කළ යුතු දෙයක්, තෘෂ්ණාව කියලා කියන්නේ ක්ෂය කළ යුතු දෙයක් කියලා අවබෝධ කරගන්නවා. ඊළඟට මෙයා අවබෝධ කරගන්නවා මේකේ තුන්වෙනි එක තමයි ප්‍රගුණ කළ යුත්තේ කුමක්ද කියලා. නැවත නැවත ප්‍රගුණ කළ යුත්තේ සමතයක් විදර්ශනාවක් කියන එක අවබෝධ කරගන්නවා. මේ ධර්ම මාර්ගයමයි මේ නිවනට හේතුව. මේ ධර්ම මාර්ගයමයි මේ ආයතන මේ ක්‍රියාවලිය නිරෝධයට හේතුව බවට පත් වෙන්නේ. මේ ධර්ම මාර්ගයමයි මේ සතර ගමනේ මේ පැවැත්මෙන් අත විදීමට හේතුවක් බවට පත් වෙන්නේ. එහෙම දැක දෙකියා සමතේම බලවත් කරගන්න. ඒ සමතේ තුල පිහිට විදර්ශනාවම බලවත් කරගන්න. එයා ඒක ප්‍රගුණ කරගන්න. අවසාන වශයෙන් එයා අවබෝධ කරගන්නවා මා ඉතින් කුමක්ද සාක්ෂාත් කළ යුත්තේ? විද්‍යාවත් විමුක්තිය. කුමක්ද විද්‍යාව කියලා කියන්නේ? අවිද්‍යාව දුරු වෙනකොට එයා තුළ පහළ වෙන ඕන චතුරාර්ය සත්‍ය පිළිබඳව තිබෙන අවබෝධය, චතුරාර්ය සත්‍ය පිළිබඳ තිබෙනා වූ විශිෂ්ට වූ ඥානෙ විද්‍යාව. කුමක්ද විමුක්තිය කියලා කියන්නේ? තෘෂ්ණාව ඡේරියාම තුළ එයාගේ හදමඩල තුළ යම් තෘෂ්ණාව නිරුද්ධ වීමෙන් යම් කිසි විමුක්තියක් ලැබීමක් අත මිදීමක් එයා තුළ සාක්ෂාත් කරගත්තද ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වන විමුක්තිය කියලා. සතර ප්‍රවත්මක හේතු වන අවිද්‍යාවත් තෘෂ්ණාවත් කියන දෙක නිවනටපත් වෙනකොට විද්‍යාවත් විමුක්තියක් බවටපත් වෙනවා. අවබෝධයක් ඒ අවබෝධය තුළ ලබනව සැනසීමක් බවටපත් වෙනවා. මෙන්න මේකයි මා විසින් කළ යුත්තේ කියන්නේ අතවලින් ගන්න. එහෙම තේරුම් අරගෙන එයා මොකද කරන්නේ? පිරිසිඳ දැනගත යුතු පංච උපාදානස්කන්ධය සම්පූර්ණයෙන් පිරිසිඳ දැනගෙන නිමා කරනවා. ඒ වගේම එයා යම් කිසි ආකාරව මේ සසරේ පැවැත්මට හේතුව අවිද්‍යාවත් තෘෂ්ණාවත් කියන දෙක අවබෝධ කරගෙන ඒක සම්පූර්ණයෙන්ම මුළුමනින්ම ප්‍රහාණය කරලා දානවා. ඒ වගේම යම් කිසි ආකාර වූ ප්‍රගුණ කිරීමක් මොකේ ප්‍රගුණ කිරීමක්ද? සමතේ විදර්ශනාවේ යම් කිසි ප්‍රගුණ කිරීමක් වෙද්ද ඒක සම්පූර්ණයෙන්ම ප්‍රගුණ කරනවා. ඒ වගේම සාක්ෂාත් කළ යුතු යම් විද්‍යා විමුක්තියක් වෙද්ද නිවීමක් වෙද්ද නිවීම සම්පූර්ණයෙන්ම සාක්ෂාත් කරගන්න මහණෙනි මෙන්න මේ හතර පදයේ අවසාන පදේ. නුවණින් විමසීම බලන්න ගෙන ආපු දුර එයාගේ නුවණින් විමසීම අවසානයේ ආකාර හතරකට නිහ වෙලා ඒ ආකාර හතර ඔස්සේ එයාගේ ජීවිතේ උපරිම නිවීම සාක්ෂාත් කරගන්නවා. දැන් පැහැදිලි කරන්න හේතුනේ මේ පින්වතුන් හැම දිනකටම පැහැදිලි වෙන්න ඇති මේක මේ කලින් පියවර සතර ගමනට හේතුවක් වෙනවා වගේම මේ දෙවෙනි පියවර සතරේ නිවීමට හේතුවක් වෙනවා. ඒකෙත් එකක් මත පිටිට වැඩෙන ක්‍රම වේදයක් තියෙනවා. පිටින් බලනකොට හේතුඵල ධර්මයක් වගේම පේනවා. හේතුඵල ධර්මයක් වගේ පේනවා. මේක හේතුඵල ධර්මයක් තමයි. නමුත් මේ හේතුඵල ධර්මයේ ගමන් කරන්නේ සතරේ නිවීමට. ඒ වගේම තමයි අවසාන වතාවට මේ පේනකොට මට පිළිපස් කරන්න ඕනේ මේ නිවන කියලා තියෙන්නේ කියන්නේ මේ ධර්මයේ තුල තියෙන මේ මෙතෙක් වෙලා විස්තර කරපු බුදුරජාණන් වහන්සේ මේ පැහැදිලි කරපු මේ මාර්ගයේ තුල තියෙන එකක් නෙමෙයි. නිවන කියලා කියන්නේ මේ මාර්ගයේ කෙරෙහි මේ අනුගමනය කරපු මේ ධර්මයේ කෙරෙහි තිබෙනා වූ ඇලීම යම් මොහොතක ක්ෂය වෙනවාද? ඒ ඇලීම දුරු වෙන තමයි නිවන ඉස්මතු වෙන්නේ. යමෙක් මේ ධර්මයේ කරපින්නාගෙන ඒ ධර්මයේ තුල හිත දියුණු කරන කරලා ඒ කෙනාට අවසාන මොහොතේ මේ ධර්මයේ කෙරෙහි තියෙන ඇලීම දුරු කරගන්නට බැරි වුණොත් එයාට නිවනටපත් වීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ධර්මයේ පහුරකට උපමා කරලා අතහැරීමට මිසක් අල්වා ගැනීමට නෙවෙයි. නමුත් ඒ අතහැරීම ළඟට සමීප වෙන තෙක් මේ අතහැරීම දියුණු කරන්න තිබෙන්නේ මේ ධර්ම මාර්ගය තුල පිටලා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි හේතුඵල ධර්මයට අනුව හටගත්තා වූ ධර්මතාවු විශිෂ්ටතම වූ ධර්මයේ තමයි අරියස්ථානික මාර්ගය. මොකද ඒක සතරේ පැවැත්මට නෙවෙයි නැවැත්මට හේතු වෙනවා. සුභාන් හරින ලක්ෂණයි. හේතුඵල ධර්මයන් අතර විශිෂ්ටතම ධර්මයේ තමයි අරියස්ථානික මාර්ගය. මොකද ඒකෙන් ගෙනියන්නේ මේ සතරේ නිවීමේ වෙන පොයින්ට් එකට. සතරේ නිවීම කියන ඉලක්කයටයි ගෙනියන්නේ. හැබැයි ඒක තුල නිවීම කියන්නේ ඒකටත් තියෙන ඇලෙම දුරුම තැන. මහතන්නාපංචේ සූත්‍රයේ හරිම ලස්සන තේපිට විස්තර වෙනවා. ඒ වගේම ආර්ය පරිවේසන සූත්‍රය වා අලගද්දෝපම සූත්‍රය ආර්ය පරිවේසන සූත්‍රයේදී අලගද්දෝපම සූත්‍රයේ මේ ධර්මයේ පවරකට උපමා කරපු ආකාරය තමයි පැහැදිලි අපිට දැකින්ට ලැබෙනවා. ඒ වගේම තවත් සූත්‍ර දේශනා ගණනාවක මේ පිළිබඳව පැහැදිලි විග්‍රහයක් දක්වනවා. ඒත් මේ විදිහට පිළිගන්නේ බොහොම පැහැදිලිව. සලායතන ක්‍රියාවලිය සතරට සලායතන ක්‍රියාවලිය තුළින්ම ඒම අවබෝධ කොටගෙන අමාමහ නිවන කරා යොමු වෙන විදිහ භාග්‍යතුන් වහන්සේ තමා තුළින් තමාව දකින්නට විශිෂ්ට වූ මාර්ගයක් මේ මහා සලායතනික සූත්‍රයෙන් පෙන්නුම් කළා. මේ ශ්‍රවණය කරන්න ලැබීමට වෛද්‍යතුන් හැම දෙනෙක්ම සීමන්ත වුණා. මේ සූත්‍රය මනරින් සිත්හි දරාගෙන දේශනා කිරීමට මමත් වාසනාවන්ත වුණා. එවාගින් මේ සඳහා උපකාර කරපු හැම දෙනාමත් ඒ සඳහා අපේ ලලිත් දළුවත් මහත්ම අපේ ලොකු හාමුදුරුවෝ මේ සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලා පින්වත් කල්යාණ මිත්‍ර හැම දෙනාම වාසනාවන්ත වුණා. ඇත්තටම මේ දේවල් අපිට අහන්න ලැබෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන් පමණක්මයි. වෙන කිසිම ධර්මයක මෙවැනි සුවිශේෂී වූ පැහැදිලි වූ විශිෂ්ට වූ ධර්මයක් අපිට දැක්කන්ට පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් මේ සම්බන්ධව ඉතින් මේ දේශනාව මේ පමණයි. තථාගතයන් වහන්සේ මේ සූත්‍ර දේශනා මැනවින් විග්‍රහ කරනවා. මේ විග්‍රහ කිරීම සරණේ ස්වාමීන් වහන්සේලා බොහොම ශ්‍රද්ධාවෙන් සතුටින් ප්‍රීති ප්‍රමෝදයෙන් පිළිගන්නවා. මේ සූත්‍ර දේශනාවේ යම් කිසි දේශනා කරලා තියෙන වෙනම ක්‍රමවේදයක නමුත් මේ පින්වතුන්ගේ අවබෝධයට පහසු වෙන තීනසයි මම මේ විදිහට යම් පැකිල්ල අනුව සැකෙල්ලකතනු අවබෝධයේ පහසුව සැපයි මේ විදිහට ක්‍රමානුකූලව දේශනා කිරීම තේදුයි. සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනු මේ ගාම්භීර වූ ශ්‍රී සද්ධර්මයේ අවබෝධ කර ගැනීමට හැම දෙනාටම භාග්‍ය සැනසීම වාසනාව නිරතුරුවම ලැබේවා. සියලු දෙවි මිනිසුන් මේ වටිනා ශ්‍රී සද්ධර්මයේ අවබෝධ කරගෙන තම තම විමුක්ති මාර්ගයේ තමා තුළින් ඇති කර ගැනීමවා කියන ආශිර්වාද ආශිංසනි ප්‍රාර්ථනා මේ මොහොතේ සමබර හැම දිනක්ම පෙරවන් කරනවා. සාදු සාදු සාදු. කල්යාණ මිත්‍රනි අපි සවන්දිමේ සිටියේ පූජ්‍යපාද දලිවල බුද්ධරක්කිත ගෞරවනීයයන් වහන්සේ විසින් පවත්වන ලැබූ මහා සදායතනික සූත්‍රයේ සම්බන්ධයෙන් ප්‍රයතු ධර්ම දේශනාවටයි අපිට දැන් අවස්ථාව ලැබී තිබෙනවා. ඒ සූත්‍ර දේශනාව සම්බන්ධ කරගෙන අපිට ධර්ම සාකච්ඡාවට වෙන්න දැන් හැකියාව තිබෙනවා. මම කල්යාණ මිත්‍රන්ට ආරාධනා කරනවා ඊටම ඉක්මනින් වැඩි ඉලා ගන්නට කෙටියෙන් තමයි පුළුවන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න. එහෙමයි සර්. දෙවන සම්මයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපමාපාණයෙන් ඔබ වහන්සේගේ ඒ දේශනාවට ස්වාමීන් වහන්සේ මෙතන මේ ඇස්ත ගැන දැනගන්නවා දන්නවා කියන එක, ඒ වගේම රූපේ ගැන දැනගන්නවා දන්නවා කියන එකත්, ඒ වගේම විඥාන ස්පර්ශයත් ඒ වේදනා ගැන දන්නවා දැනගන්නවා කියන එක කොහොමද සමහරවල් සවුරටත් අපි ඇසක් කියන එක විතරක් පාවිච්චි කරලා ඒ ටික අපිට සවුරට සිස්තර දැනගන්න පුළුවන් වෙනස් කරන්න ආශිර්වාද කරනවා. බොහොම හොඳයි මම හිතේ තේරුම් ගන්න ඒක ඇත්ත. ඇත්ත දැන් බුදුරජාණන් අපි දන්නෝ පරිසම්පාද ධර්මයට අනුව අපි ගැඹුරුම වලින් වෙන සද්දේ අපිට ඉතාමත් පැහැදිලි සාමාන්‍ය තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ නාම රූප නිසා තමයි මේ අස කනනාසේ දින ශරීරේ මනස කියන එක සකස් කළා කියන්නේ. මේක මේ අම්මා තාත්තා නිසාම සකස් වෙච්ච දෙයක් නෙමෙයි. මේ අස කනනාසේ දින ශරීරේ මනස කියලා කියන්නේ සකස් වෙච්ච දෙයක්. පෙර සංසාර කර්ම ශක්තියෙන් අනුව සංඛාරවල ස්වરૂපයට අනුව සකස් වෙච්ච දෙයක්. එතකොට මේ අස කනනාසේ දින ශරීරේ මනස දියා සකස් වෙච්ච දෙයක් හැටියට දකිනවා. අපි අර කේමක සූත්‍ර විග්‍රහයේදී අපි සංකාර ධර්මයන්ගේ විග්‍රහයේදී අපි ඊපතේදී පැහැදිලි කරගන්න තියෙන ඉතාමත් පැහැදිලිව අර සූත්‍ර දේශනාවක මරි මතකෙ හැටියට කඥණීය සූත්‍රයේ තමයි ඒ කරුණ කිසි විස්තර වෙන්නේ. කඥණීය සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා මේ ඇස ඇසක් වෙනස සකස් කරනවා, කන කනක් වෙනස, නාසය නාසයක් වෙනස, දිව දිවක් වෙනස, ශරීරය ශරීරයක් වෙනස, මනස මනසක් වෙනස. සකස් වීම මේ ගොඩනැගීම තමයි සංස්කාර කියලා කියන්නේ. ඒකට මේ ඇස කියලා කියන්නේ සකස් වෙච්ච දෙයක්. කන කියලා කියන්නේ සකස් වෙච්ච දෙයක්. මේ ඉන්ද්‍රියන් තමයි සකස් වෙච්ච දෙයක්. කම්ම කියන සූත්‍රයේ සතාජයන් වහන්සේ දේශනා කරන සත්තුන් බික්කවේ පුරාණ කම්ම මහණනි මේ ඇස කියලා කියන්නේ පුරාණ කර්මයක්. ඒ කියන්නේ කර්මිකව සකස් වෙච්ච දෙයක්. ඒක දැන් බලන්න මේ අපි මේ ඇස කියලා ගන්නා උදේ මේ මගේ ඇස කියලා ගන්නා උදේ සකස් වූ දෙයක්. අපි නාම රූප කියලා කතා කරන නාම රූප කියලා කියන්නේ මේ පෙර සංස්කාර ධර්ම සංස්කාර ධර්මයන්ට අනුව සකස් වූ දෙයක් නම් නාම රූප ධර්මයන් සකස් වෙන විඥානය නිසා විඥානය සකස් වෙන සංඛාර නිසා දැක්කේ සංඛාර සකස් වෙන අවිද්‍යාව නිසා මේ චක්‍රය තුළ ගමන් කිරීමේදී මේ ක්‍රියාවලිය ඉතාමත් පැහැදිලි ඇතකන නාසය දිය ශරීරයේ මනස කියන මේ ඉන්ද්‍රයන් මේවා සකස් වෙච්ච දේවල් මේවා ගොඩනැගිච්ච දේවල් මෙන්න මේ විදිහට නුවණින් බලනවා. එහෙම නැත්නම් මේක මේ අපි ජීවත් වෙන ලෝකයෙන් අපිට සරලව බලන්න පුළුවන්. බලන්න මේ ඇස පොන්චි දවස්වල තිබුණේ කොහොමද? මම කෘත තුළදී මේම ඇස කියන එක ප්‍රයෝජනෙ කොහොමද? ඊළඟට පොඩි දවස්වල තිබ්බේ කොහොමද? දැන් තරුණ කාලේ කොහොමද තියෙන්නේ? මැදි වියේදී කොහොමද තියෙන්නේ? වයසට යනකොට කොහොමද තියෙන්නේ? මැරුණාම කොහොමද තියෙන්නේ? මැරිලා මේක පොළොවට පස්සලා යනකොට කොහොමද වෙන්නේ? මොකද වෙන්නේ කියලා බලන්න. කන දිහා ඒ විදිහට බලන්න. නාසය දිහා ඒ විදිහට බලන්න. මේ විදිහට පිටක් මේ ඇස කන නාසය දිව ශරීරේ මනස දිහාත් බලන්න. මනස කියන්නේ කොච්චර වේගෙන් වෙනස් වෙනවද? මම බලන්නේ මේ කතා කරන වේගය, මේ කතා කරන වේගයට මනසේ දායකත්වයක් තියෙනවා. මේ හැම මොහොතක් පාසා මේ මනස දෙගිඩිදි නැවත නැවත හට ගන්නවා. චිත්ත පරස්පරා වශයෙන්, චිත්ත වීති වශයෙන් මේවා සකස් වෙමින් අදහස් වශයෙන් මේ මානසික ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඒවා ඔස්සේ තමයි මේ වටී ස්පර්ශ මොනවද මේ වස්තී සංස්කාර වශයෙන් ක්‍රියාත්මක වෙලා මේ කතා බහ කිරීම සිද්ධ කරගෙන යන්නේ. ඒක බලන්න මේ මම කතා කරන වේගයත් එක්ක කොපමණ වේගින් මේ පිට වෙනස් වෙනවද? කොපමණ වේගින් මේ පිටවිල වෙනස් වෙනවද? එහෙනම් මේ පිට කියන එක කොච්චර වෙනස් වෙන දෙයක්ද? අනිත් වෙන දෙයක්ද? මේ ජීවිතේ මානසික වෙලා ඉන්න අපි ඊළඟ ජීවිතේ පෙරේතෙක් වෙන්න පුළුවන්, කුඹාන්නෙක් වෙන්න පුළුවන්, තිරිතනෙක් වෙන්න පුළුවන්. මේ පිට වෙනස් වෙන විදිය බලන්න. මේ බලෙන් භවයට ගමන් කිරීමේදී මේවා ඉන්දිටින් දී දිලිදි යන ආකාරය බලන්න. ආත්මයක් නැති බව දකින්න, අනිත්‍ය බව දකින්න, දුක් බව දකින්න, මම මගේ මගේ ආත්මයේ ගතන සුභයක් නැති බව දකින්න. බාහිර ලෝකෙදීත් ඒ විදිහට බලන්න. ඇස අනිත්‍ය නම් මේ ඇස චලනය වෙනවා. මොහොතක් පාසා චලනය වෙන ඇසක් තිබෙනවා. එක රූපයක් දිහා බලලා අනිත් පැත්ත බලනකොට ඒ පැත්තේ තියෙන රූපයක් ගෝචර වෙනවා. එතකොට අර දැන් අපි හිතනවා, හිතන්න දැන් අපි දකිනවා ගස්පත් මොකක් හරි ගහක් දැකලා ඊට ඊළඟ පැත්ත බලනකොට අපිට පේන ගොඩ නැගිල්ල. එතකොට ගස් දිහා බලාගෙන අපි යම් කිසි සිතුවිලි සමුදාය පාල කරාදී ගස්පත් එක පාල කළව සිතුවිලි සමුදායෙම අනිත්‍ය භාවයට පත් වෙන ගොඩ නැගිල්ල දිහා බලාගෙන සිතුවිලි පාල කරන්න පටන් ගත්තා. මේ විදිහට අර ඒ මොහොතේ පහළ වෙන රූපේ ඒ මොහොතේ නැතිලා යන විදිහට බලන්න. ශබ්දයේ විදිහට බලන්න. හැම මොහොතකම මේ හැම දෙයක් තුළම මෙන්න මේ ලක්ෂණ තුන උලුප්පලා ගන්න. මොකද්ද? වෙනස් වෙන බව, අනිත්‍යයි, දුක්ඛාගත බව, දුකයි, අනාත්මයි, මම මගේ මගේ ආත්මයයි දෙයක් ගත නැති බව උලුප්පලක බලන් විමස විමස බලන්. ඒ වගේදී මම මේ පින්වතුනි එල්ලීමක් කරනවා. එක එක රූප වලට ගැතිවෙන්න එපා, ඇතුල් වෙන්න එපා. තමාගේ ස්වතන්ත්‍ර වූ බුද්ධියෙන් මේ ලෝකය දිහා බලන්න. හැම වෙලාවෙම ගහක කොළයක් ගන්නකොට පවා මේ කොළයේ දිහා බලන්න තමාගේ අවබෝධය. තමා තුළ තියෙන නීති සමුදායකට ඒක ගොනු කරන්න යන්නේ නැතු. ඒ කොළයේ වැටුනේ යම්සේ දේ විදිහට ජීවිතය දිහා බලන්න පුරුදු වෙන්න. මලක් දිහා ඒ විදිහට බලන්න පුරුදු වෙන්න. තමාගේ ගේ ගාලා තියෙන දිත්තේ තින්ත ටික කළු පැහැ ගැන්වෙනකොට, තව පැහැ ගැන්වෙනකොට ඒ තුළින් මේ වගේ ස්වરૂපය දකින්න උත්සාහ කරන්න. මේ බාහිර ආයතන වල ස්වરૂපය දකින්න. ඒවා අපි බාහිර ආයතන කියලා ගැඹුරු විදිහට කතා කරලා මේ ලෝකයේ තියෙන දේවල්මයි සත්‍යජයයන් වහන්සේ මේ කතා බහ කරන්න තියෙන්නේ. විඥානය මේ විදිහට බලන්න. විඥානය කියලා කියන්නේ සුමාකාර වේගී වෙනස් වෙන දෙයක්. සිතත් එක්ක පවතින දෙයක්. ඒ සිතේ වෙනස් වීමම විඥාන වෙනස් වීමක් වතම. අපි මේ පිළිබඳ විඥානය ගැන අපි සාකර්මක දුරට ජීවිතය සාකච්ඡා කළ මේ විදිහට මේ ක්‍රියාවලිය දිහා බලන්න. මේ අභ්‍යන්තර බාහිර එවගේ මේ විඥාන ආයතන අනිත්‍යයන් ස්පර්ශයේ කිසිසේත් නිත්‍ය වෙන්නේ. මොකද මේ තුන එකතු වීම තමයි ස්පර්ශය කියලා කියන්නේ. මේ තුනම අනිත්‍යයි නම් ඒ තුලින් හටගන්න ස්පර්ශයක් නිත්‍ය වෙන්නේ නෙමෙයි. ස්පර්ශය අනිත්‍යයි. ඒ ස්පර්ශය නිසා තමයි විදීමක් හටගන්නේ. ස්පර්ශය අනිත්‍යයි නම් විදීම කවදාවත් නිත්‍ය වෙන්නේ නැහැ. එයත් අනිත්‍යද සයනක්ම මේ විදිහට මේ දිහා බල බල අවබෝධයෙන් බල බල අර කියපු ලක්ෂණ තුනම උලුප්පලා ගන්න. මනසින් අවබෝධ කරගන්න. මනස තුළින්ම දකින්න. වෙනස් වෙන බවක්. ඒ වගේම දුක්ඛගත බවක්. මම මගේ මගේ ආත්මය ඉගත හැකි දෙයක් නැමති බවක් නොවනින් දකින්න. බොහොම හොඳයි මහත්තයා. ඒක තමයි ඒක පිළිබඳව. හොඳයි තේරුම් ගන්නයි අපි මේ තුවක් මේ සාකච්ඡා මණ්ඩපයේ තුළ විවිධ අවස්ථාවල ගෞරවනීය ස්වාමීන් වහන්සේ සාකච්ඡා කළා තියෙනවා. මේ අපි කොහොමද ඇහැ කින්දි දකින්න ඕනේ, රූපේ කින්දි දකින්න ඕනේ කොහොමද? ඇත්තටම මේ රූපයක් හැටියට මේ රූපේ කියන දේ අපි මේ ඉලී පවතින දෙයක් අපි ඇත්තටම හැබැයි පවතින දෙයක් නේද? එහෙනම් නම් මේ මනස මුල් කරගෙනම හදා ගන්න දෙයක් ආදි වශයෙන් බොහෝ අවිද්‍ය රක්ෂාකච්ඡා කරලා තියෙනවා. විවිධ ස්වයන් වංශදා විවිධ සූත්‍ර දේශනාවන් අපිට පහදලි කළ දෙන විදිහට මම කෙටියෙන් අදහසක් දෙන්න කැමතියි සාකච්ඡාවට කල්‍යාණ මිත්‍රගේ උපකාරයෙන්. ජයන්ත මහත්මයා, මම ඔබතුමාට යොමෙන්නම්. අතරම ඔබතුමාගෙන් මම අහුවත් බොහොම කෙටියෙන් හොඳයි. මම ඊට පස්සේ නැත්නම් තනි කල්‍යාණ මිත්‍ර ගමන වෙන ප්‍රශ්න වලට මේ මෙතනදී අපිට කියනෝනේ මේ චක්කුව නොදකින පුද්ගලයා, එහෙනම් චක්කුව නොදන්න පුද්ගලයා, චක්කුව නොදකින එක තමයි මේ සාරාගීව මේ හැලීම ගැටීම ඇති කරගන්නේ කියලා. එහෙනම් චක්කුව දන්නා පුද්ගලයා වෙන්නේ චක්කුව කොහොමද කියලා හරියට දැනගන්න එක්කනේ. සුතුමේ වශයෙන්වත් අපි ඒ සුතුමේ වශයෙන් චක්කුව දන්නා පුද්ගලෙක් හැටියට අපි කොහොමද චක්කුව ගැන මෙතුවක් කතා කරලා තියෙන්නේ? අපි දැන් තියෙන තීරණය හැටියට කොහොම මොකද මේ චක්කුව කියන්නේ? දැන් මම නෑගෙන කිචින් පැහැදිලි කිමක් කරලා දෙන්න. ඊට පස්සේ මම ආයෙත් කල්ලාගෙන මෙතන ප්‍රශ්න උන්ට. ඔක්කොයි තාම නැත්නම් මම අපි මෙතෙක් කල් කතා කරපු ධර්ම සාකච්ඡා වලින් අපේ චිකන් ඕපන් ඩක් ගෙන හැල දක්වන්නම්. ඒකට ස්වාමීන් වහන්සේ ඉස්සරහට පටව ඒකට අත්දැකන්න පුළුවන් කියලා ස්වාමීන් වහන්සේ අපි ඒ වගේ වර්තමානයේ අවස්ථාවට අපි කොහොමද ඇහැ කියන ගැන අහලා දැනගෙන තියෙන්නේ කියන කොට දැන් ස්වාමීන් වහන්සේ කිව්වා වගේ මේක පුරාණ කර්මයෙන් ඇති වෙච්ච දෙයක්. ඒකේ තියෙන්නේ ඇහැ ගැන කතා කරන්න පුළුවන්නේ දර්ශන කෘත්‍ය කියන එක ගැන කතා කරද්දී පමණක්මයි කියලා. ඒ කියන්නේ යමක් දකින්නවා කියන තැනදී අපිට පුළුවන් ඇහැ ගැන කතා කරන්න. ඒ වගේම රූපේ ගැන, වර්ණ රූපේ ගැන කතා කරන්න පුළුවන් මේ දකින්නවා කියන තැනදී කියන එක තමයි අපි කතා කරලා අපි දැනට තේරුම් ගන්න ඉන්න විදිහ. ඒකත් දැන් අර සමනස්ති වගේ රූපයක් ඇහත් කියන දෙකම එකම අවස්ථාවකදී අමයි අපි ඒක දැනීමක් කරන්න පුළුවන්. ඒ විලායම තමයි චක්කු විඥානය කියන එකෙන් අපි මේ රූපය ගැන දැනගන්නේ කියලා. එතනින් පස්සේ ඇහත් රූපයක් ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ ඒ රූපයට සාපේක්ෂව ඇහත් සාපේක්ෂව රූපයක් කියන එක ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන එක. ඒ විදිහට ආකාරයට තමයි අපි කතා කරේ කියනකයි දරුවත් මහත්තයා කියන්න පුළුවන් කරනවා. හොඳයි, ඒ තේරුම් ගන්න යතුරු ඔබට ඒ වගේ කොටස් තමයි ඉස්මතු කරගන්න තෝන්නේ. සාකච්ඡා මණ්ඩලෙ මතක් කරන්න අපි අර ඇහැ අපි ඇහැ අනිත්‍ය දුක්ඛ අනාත්මය ගැන අපි බලනවා. ත්‍රිලක්ෂණ බලනකොට ගෞණීය සන්නස් මතක් කළා වගේ අපි ඇත්තටම අපි පුංචි කාලේ අපිට විචය කොහොමද ඒ දැන් ඒ වෙනස තියෙන ඒ අවබෝධය අපිට අනිවාර්යයෙන් උපකාර වෙනවා අපි ගන්නවා. ඒ වගේම දැන් ජාත්‍යන්තර මාත්‍ය පෙන්නුම් කරපු විදිහට අපිට මේ එතකොට අපි බලන්නේ මේ ඇති වෙලා මේ මොහොතේම නැති මුතු බීම ඇති වෙලා ඇති උසනින් නැති වෙන හැක් ගැන. එතකොට අන්නේ ඒ හේ අනිත්‍ය. ඒ ඉවන් එලෙස හැක් හදා ගැනීම නිසා කොහොමද දුක් මාර්ගයකට යොමු වුනේ? ඒකේ තියෙන අනාත්ම භාවයේ ඒ බැලීමත් ඇහැ පිළිබඳව දැනගැනීමද කියන කාරණාව. ඉතින් මම ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඉතින් යොමු වෙන ස්වාමීන් වහන්සේ අපි දැන් මේ ඉදිරිපත් කළ ආකාරයට ඇහැගෙන දැනගැනීම පිළිබඳව ගුවන්සේගේ අදහස් දෙන්න කැමතියි. පැහැදිලි වුණ මහත්ය පෙරවන් සර්ණ ඉතාම සාර්ථකයි. ඒක මම හරි සතුටක් ඇති වුණා. බොහොම සන්තෝෂයි අපේ සහස්මගේ විග්‍රහය සම්බන්ධව අප්‍රමාණව සතුට වෙනවා සාදු කියලා. ඉතාමත් පැහැදිලි තථාගතයන් වහන්සේ හැම මොහොතකම දේශනා කරන්නේ අතීතයේ පැවතිච්ච ස්වරූපයේ දිහා බැලීමකට වඩා මේ වර්තමානයේ පවතින ස්වරූපයේ දිහා බැලීමයි උනාතේ අර වෙලාවම අපිට දේශනා කරන්නේ වර්තමානයේ ස්වરૂපය අවබෝධ කොටගෙනයි අතීතයේ දිහා බලන්නේ. වර්තමාන ස්වરૂපය අවබෝධ කරගෙනයි අනාගතයේ දිහා බලන්නේ. අපිට අතීතයේ කියන්නේ ඇලිමක් තිබෙනවා. ඒ ඇලිම දුර වෙන්නේ වර්තමානයේ තියෙන ස්වરૂපය අවබෝධ කරගැනීම. අනාගතයේ කියන්නේ ඇලිමක් තිබෙනවා. ඒ ඇලිම දුර වෙන්නේ වර්තමානයේ ස්වરૂපය කෙරෙහි තිබෙන ඇලි ඒ අවබෝධයේ ස්වરૂපය අවබෝධ කරගැනීමෙන් මාගේ නිසා යම් මොහොතක මේ ඇතෝස්සේ යම් ක්‍රියාවලියක් සිද්ධ වෙනවා නම් ඒ මොහොතේ සිද්ධ වෙන ක්‍රියාවලියට දායකත්වයේ සපේන යම් ඇසක් වෙන්නේ ඒ ඇස ඒ මොහොතේ පැවතලා ඒ මොහොතේ නැති වෙලා යනවා. ඒ සපාව ඒ විග්‍රහයි භාග්‍යවත් මහත්මයාගේ ධර්මයක ඒ කාන්තෙන් ගැන වෙන එකම මනෝමෝදන් වෙනවා මහත්මයා. සාදු සාදු සයන්වාස අනික වැඩක් තියෙන අපේ හැමෝටම හොඳයි. කල්යම් මිත්‍රිනී ඔබ නැවතත් අවස්ථාව දෙනවා කල්යම් මිත්‍රින්ට තවත් ප්‍රශ්න වලින් ඉදිරිපත් වෙන්න. දෙයක් ගැන අදහස් අස්තාවයි ඒක ගැන මම සඳහන් කරන්නේ දැන් අපිට ඇහැට රූපයක් දකින්නවා රූපයක් දැකලා ඇසත් රූපයක් චක්කු විඥානයක් නැති වෙලා යනවා පෙර තිබුණ නැතුව හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා නමුත් අපගේ අවිද්‍යාව සහගතව හිතන නිසා අපිට ඒ රූපය තියෙනවා ඒ රූපය තියෙනවා ඒ රූපය ඉන්නවා ඉස්තර හිටියා දැනුත් තියෙනවා ආකාරයක තමයි ඒක අපි අරගන්නේ. එතකොට එතන තියෙන වැරද්ද නේද මේ සසර ගමනට හේතු වෙන්නේ. ඒ කියන්නේ රූපය ගැන ඇලීම බැඳීම ඇති වෙලා අභිනන්දනය කරලා ඒ ගැන කතා කරලා ඒ ගැන බැසගෙන ඉන්න යන්නේ කියන අදහස ආවා. තේරුම් ගන්න. මම ඇත්තටම මේ ක්‍රියාවලියෙමයි පැහැදිලි වෙන්නේ. දැන් කතා බහ කිරීම තුළත් පැහැදිලි වෙන්නේ මේ ක්‍රියාවලියෙම තමයි පැහැදිලි වෙන්නේ. මේ සතර ගමනට හේතු වෙන්නේ අපි මේ අතීත වර්තමාන අනාගත ආදී වශයෙන් මේ තුන් කාලයේ කෙරෙහි පැතිරී ගියපු මමත්වය. අපි ඒක හිතලා කරන එකක් නෙමෙයි. නමුත් ඒක අපි අපේ ආධ්‍යාත්මික වශයෙන්ම අභිනන්දිත අභිවදිත අධ්‍යයපය පිටත ආදී වශයෙන් පැහැදිලි වෙන්නේ ක්‍රමනේ අපි ඒ තුළ බුදුමාතර දැක ගැනීම අපේ ජීවිතය තුළ සිද්ධ වෙලා තිබෙනවා. ඒක මොකද? ඒක මේ සංසාරය පුරාවට අපි ඒ දේමයි කරලා තියෙන්නේ. දැනුත් අපි ඒ දේමයි කරන්නේ. මේක අවබෝධ කරගත්තේ නැත්නම් අනාගතයේදී අපි ඒක තමයි කරන්නේ. ඒ නිසා පැහැදිලිවම කියලා ජානමාතුගේ ධර්මය කරුණු මේ රූපයේ කෙරෙහි, මේ ශබ්දයේ කෙරෙහි, මේ ආදී කොටගත් මේ හැම දෙයක් කෙරෙහි මේ මනස යන මොහොතකම ඇලී ගිහිල්ලා තියෙන එක පැත්තකින් අපි කියනවා පංචපාදනස්කන්ධය කියලා ඒකත්ෙන් අපි පංචපාදනස්කන්ධ රූපයට එල්ලගන්නේ. තව පැත්තකින් අපි කියනවා ආයතන හය කියලා. අපි ඒ පැත්තෙන් මේ ආයතන හයටම ඇදලා ගිහිල්ලා. මේ හැම මොහොතකම අපි තුල තියෙන මමත්වයෙන් ගත රූපය ඒක බාහිරින් අපිට බාහිරින් පෙන්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක අපි මේ වචන වලින් කියන තරම් ලේසි පහසු දෙයක් නෙමෙයි. බොහොම සියුම් බැඳියාම සියුම් එළියාම ගැලියාම එනිසා තමයි අර ධර්ම සදාන්ගෙන අපි ගියත් අපි කතා බහ කරමු. ඒක ප්‍රදේශනා පැහැදිලිම සදාන්ගෙන කොපමණ මේ මමත්වයේ කියන එක බලවත් කියනවා නම් සෝවාන් මාර්ග ඵලයේදී සක්කාය දිට්ඨිය ප්‍රහාණය වුණා. අනාගාමී මාර්ග ඵලයේ වෙනකම්ම මේ සක්කාය දිට්ඨියේ තියෙන අර මේ මමත්ව ගතිය මමයේ කියන මානේ මමයේ කියන අංශය වෙනුම පවතිනක මහරහත්තා ලැබීම තමයි සම්පූර්ණෙන්නේ. නැති වෙලා මේ තරම් මේ පිට තුළ ඒ තරම් මේ අපි අපිටම බැඳලා ගිහිල්ලා තියෙන එක අතීත වර්තමාන අනාගත මේ ආදී වශයෙන් විවිධ ස්වරූපයෙන් අපි බැඳලා ගිහිල්ලා තිබෙනවා. සාදු සාදු සන්නාංශ කලින් තියෙන තවත් ප්‍රශ්නයකට අවස්ථාව තියෙනවා. හොඳයි සන්නාංශ එමුනම් මම ප්‍රශ්න කිදුපත් කරන්න සන්නාංශ ඔබවන්සේ අපිට සන්නාංශ බොහොම වටිනා කාරණාවක් කිස්මතු කළා. අර පස්ස අසාරත් පස්ස අසන්ස අසම්මූල හස අධිනවානු පක්ෂිනෝ විරුතු අයතින් පංචිපාදන කටක අපක්ෂයන් ගච්චන්තිකින් තැන ඔබන්ස් පැදිලි කළ ඇතරම මේ රූප අපෙන් කතා කළ ආකාරය රූප වේදනා සංඥා සංකර විඥාන ආදී දේවල් පිළිබඳව දකින දැනගෙන ඉන්න පුද්ගලයා ඒ ආදීනව දකින වාචකන පුද්ගලයා මේ මතු උපාද පංචිපාදන ස්කන්ධයෝ අපචේට යනවා කියලා මතේ පංචපාදන් සංදය සකස් කිරීමේ ක්‍රියාවෙන් අත්නිදන බව ඒක ඉතාමත්ම හොඳ පැහැදිලි කිරීමක් අපේ හැමෝටම අපිට නැවත විශ්මතු කරගන්න කැමතියි. මොකද මේ පංච උපාදාන ස්කන්ධේ කියන්නේ කුමක්ද කියන එක ගැන විවිධ අදහස් මත පළ වෙමින් පවතිනවා විවිධ ස්වයං වංශලාගෙන් යනු අපි කෙටි සාකච්ඡාවක් කරලා තිනවා. ඉතින් ඇත්තටම මේ පංච උපාදාන ස්කන්ධේ මේ තියෙනවා කියලා කියන්නේ මත්තේ පංච පාදන් ස්කන්ධය තියෙන සත්‍ය නැතිනවා කියන එක ඔබ වහන්සේ පැහැදිලි කළා ගෞරවයෙන් මම ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටිනවා සත්‍ය ටිකක් ඔබට ඒ ගැන කාරණාවන් පැහැදිලි කරන දෙන්න ඉන්න අනුතුරු මම ඉල්ලා සිටිනවා ආසංග මාත්මයා දැන් තමයි මේක මේක කියලා අපිට ආහන්න විචාර කරනවත් පොඩ්ඩක් මතු කරන්න දෙරුවන් සර් මම ගෞරවයෙන් සානවා බොහොම හොඳයි මම සිංහල දේශනාවේ දැක්ක විශේෂ වචනයක් තිබුණා මට හරි සතුටක් ඇතුණා භාග්‍යවතුන් වහන්සේ මොන කරන්නේ පැහැදිලිව මේ ශ්‍රාවකය නිරවුල් මාර්ගයකට මේ නිලමු කරලා තියෙනවා කියලා ඒකයි අපි හැම වෙලාවෙම කතා බහ කරනකොට මම නම් හැම වෙලාවෙම කියන දෙයක් තමයි සානුනාසනමක් හැටියට බුද්ධ දේශනාවේ බුද්ධ වචනේ අපි ඉස්සරහ තියන්න කතා බහ කරපුවාම පිටුල නිරවුල් බවක් තියෙන මාත්‍ය පුදුමාකාර පැහැදිලි මාවතක් තියෙනවා. මොකද මේ මාවත තුළ අපේ මතය නැහැ, අපේ ආකල්පය නැහැ. අපි තුළ තියෙන අවබෝධය බුදුරජාණන් වහන්සේගේ අවබෝධයත් එක්ක මොහේ වෙලා අපේ අවබෝධය ප්‍රසාරණය වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් අර අතනදී අපි පංච පාදන ස්කන්ධය ගැන දීර්ඝ විස්තරයක් කිරීමට බලාපොරොත්තු වෙන්නේ අපේ ගිය සතිය තුළ පැහැදිලි කිරීමක් සිදු කරගත්ත නිසා මම මෙහිදී පැහැදිලි කරන්න දැන් එතනදී පැහැදිලි මේ දේශනාවේ සඳහන් වෙන අර විදිහට මේ ආයතන මේ බාහිර අභ්‍යන්තර විඥාන ස්පර්ශ ආයතන ඒ වගේම මේ සකදක උපේක්ෂා ආදී වශයෙන් මේ වේදනා ආයතන මේ සියල්ලම අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් ඒකේ යථාර්ථය වෙනුවෙන් කරනවා සත්‍යනේ යථාභූත ඥානෙ ඒ සතු ආකාරයෙන් ඒ ස්වરૂපය අවබෝධ කරගන්නකොට එයාගේ මත්තේ පංච උපාදානස්කම සකස් වීම මේ දුර වෙන තැනට යනවා ෂය වෙන තැනට යනවා අපකයන් ගැටති කියලා කියන ෂය වෙන ස්වરૂපයට යනවා එතන මත්තේ පංච උපාදානස්කම සකස් වෙනවා කියලා කියන්නේ මේක මහරහත් ඵලයටපත් වෙන පංච උපාදානස්කමේ හා පටිච්චසමුප්පාදයේ කියලා දෙකක් තිබෙන බව අපි දියසත්ය තුළ අපි හොඳට සාකච්ඡා කළා පංචස්කන්ධයක් තියෙන අපිට මෙන්නේ පටිච්චසමුප්පාදයක් තියෙන රහතන් වහන්සේලාට ඒ වගේම පංචස්කන්ධය පිළිබඳව රහතන් වහන්සේලාට කියන ප්‍රධානම හේතුව තමයි මොකද රූපේ තියෙනවා නමුත් ඒ රූපේ කෙරේ බැඳීමක් නැහැ. වේදනාව තියෙනවා නමුත් ඒ වේදනාව කෙරේ බැඳීමක් නැහැ. සංඥාව තියෙනවා නමුත් ඒ සංඥාව කෙරේ බැඳීමක් නැහැ. විඥානයේ සංකාර තියෙනවා සංකාර කෙරේ බැඳීමක් නැහැ. විඥානයේ තියෙනවා විඥානයේ කෙරේ බැඳීමක් නැහැ. ඒ නිසා පංචස්කන්ධයක් තමයි රහතන් වහන්සේලාට තිබෙන්නේ. නමුත් මේ පංචස්කන්ධයත් එක්ක බැඳිච්ච අනාගතයේ පහළවන්නව මත්තේ පංච උපාදානස්කන්ධ සමුදායක තුන්වහන්සේලාද නැහැ. මොකද මේ වර්තමානයේ තුල පවතින පංචස්කන්ධයේ කෙරෙහි කිසිම ඇලීමක් උපාදානයක් බැඳියාවක් නැහැ. මේ උපතින් දායාද විච්ච පංචස්කන්ධයේ පංච උපාදානස්කන්ධයේ දැන් මේ පංචස්කන්ධයක් බවට පත් කරගෙන ඒ තුල අවබෝධයෙන් ඉන්නවා. අනුපාදිතේස පරිනිර්වාණ ධාතයෙන් ඒ පහ ක්ෂය වෙලා යනවා. එතනින් එහාට මත්තේ පංච උපාදානස්කන්ධ සකස් වීමක් කිසිසේ සිද්ධ වෙන්නේ නැහැ. ඒතරම රහතන් වහන්සේලාගේ ස්වරූපෙට මේ පැහැදිලි කිරීම තමයි බුදුරජාණන් වහන්සේ මෙතන මේ පැහැදිලි කරන්නේ. ඒ කියන්නේ මේ විදිහට මෙවැනිම විමසා යන කෙනාට තේරෙනවා මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියලා කියන්නේ මෙන්න මේ වගේ දේවල්. ඒවා මෙන්න මේ ස්වරූපයේ දේවල්. ඒවා මෙන්න මේ වගේ ක්‍රමයකට ගමන් කරන දේවල්. වෙනස් වෙන දේවල්. දුක්ඛාගත දේව මම වගේ මගේ ආත්මයේ ගැතෙන දෙයක් නෙමෙයි. ඉතින් මේ විදිහට යා ඒ ඔක්කේ අතීතයටත් යා ගලපනවා. අතීතේ යන්තාස් පංච උපාදානස්කන්ධ පහළ වුණාද? මේ පෑම පංච උපාදානස්කන්ධය මේ වර්තමානයේ පවතින පංච උපාදානස්කන්ධයේ ස්වરૂපයෙන් පදනම් කොටගෙන පහළ වෙච්ච දේව. ඊළඟට අනාගතයේ ක්‍රියා අවධානය යොමු කරන අනාගතයේ යන්තාස් පංච උපාදානස්කන්ධ පහළ වේද? ඒ පහළ වන්නා වූ ඕනෑම පංච උපාදානස්කන්ධය මේ හා සමානයි. මේ වගේ ස්වરૂපයේ යුක්තයි කියන අවබෝධය ඇති කරගන්න අතීතයටත් ඇලෙන්නේ නේ අනාගතයටත් බැඳෙන්නේ නේ. එයා වර්තමානයේ තුල මොනින් දකිනින් වර්තමානයේ තුල නිදහස් වෙන විදිහට එයා කටයුතු කරගෙන වයි නිදහස් වෙන්නේ මේ පංච උපාදාන ස්කන්ධය කෙරෙහි තියෙන උපාදානෙන්. ඒ උපාදානෙන් මිදුනාම එයා දුරු වෙන්නේ මහරහත් ඵලයට පත් වෙන පංච ස්කන්ධය. උපාදානයේ රහිත පංචස්කන්ධයක් ඉතිර වෙනවා. නමුත් මත්තේ පංච උපාදානස්කන්ධ සකස් වීම සිද්ධ වෙන්නේ නැහැ. නැවත භවයක් තුල මේ භවයේ තුල නෙමෙයි නැවත භවයක් තුල පංච උපාදානස්කන්ධ සකස් වීම සිද්ධ වෙන්නේ නැහැ. මේ සකස් වන පංච උපාදාන මේ පංචස්කන්ධයේ උපාදාන විරහිතව උන්වහන්සේලාගේ අනුපාදිතේක නිර්වාණ ධාතුවක් සමුදිශය වෙලා යනවා. ඉතින් මේ නුවණින් බැලීම ගැන මට මේ දේශනා කරද්දී මතක් වෙන විසුද්ධි මාර්ගයේ මේ ලක්ෂණ උපමාවක් තියෙන ඔය විදර්ශනා ඥාන විද්‍යාවේදී මේ අර මරණ එක්කංගියපු ළමයි තුන්දෙනෙක් එකම අම්මා තින් දරුවෙක් ඉන්නේ මේ දරුවෙ තුන්දෙනා මරණ එක්කර ගෙන යනවා. මාර ඒ කියන්නේ දරුවෙකුට භාජන වෙලා දැන් අම්මට දරා ගන්න බැරි දුකයි. දැන් තේරෙනවා පළවෙනි දරුවා මරනවා. මරුවා. එයා මරලා ඉවරයි. දැන් දෙවෙනි දරුවා මරන්නයි යන්නේ. තාම තුන්වෙනි දරුවා මරලා නැහැ. දැන් අම්මා දකිනවා පළවෙනි දරුවා මරුවා. දැන් මගේ දෙවෙනි දරුවා මරන්නයි යන්නේ. අනාගතයේ දැන් ඉදිරියේදී ඊළඟ දරුවාත් මරනවා. අන්න ඒ වගේ. එහෙම කල්පනා කළේ ඒ අම්මා. ඉස්සරහට ඉන්න දරුවා මරන් ඉන්න දරුවා කෙරෙහි තියෙන ඇලිම දුරු කරගෙන හිත හදා ගන්න මොනවා කරන්න දෙන්න කරන්න දෙයක් නැහැ නේ කියලා අන්න ඒ වගේ මේ සංසාරය දිහා අන්න ඒ විදිහට බලනවා වර්තමානයේ තියෙන පංචස්කන්ධ පංචපාදම සංගේ අනියත බව වෙනස් වෙන බව ප්‍රූප දැකෙනි නොවනි සැලකෙනි අන අතීතයේ කෙරෙනුත් නිදෙනවා අනාගතයේ කෙරෙනුත් නිදෙනවා වර්තමානයේ කෙරෙනුත් නිදෙනවා ඒ නිදෙනාම එයා පංච මේ පංච උපාදාන සංගේ උපාදාන කියන තැන ඉවත් වෙලා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්වરૂපයේ මත පමණක් පිළිගපු ජීවියක් බවට පත් වෙනවා අනුපාදිත නිර්වාණ ධාතේ සම්පූර්ණයෙන් ඒ ස්කන්ධ පහ ක්ෂය වෙලා යනවා හරිද කපුරු ක්ෂය වෙලා යනවා මොන විදිහට උපමාවක් කියවන දබ්බ මහරහතන් වහන්සේ තීනම් පාන වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ රූපේ බිඳලා ගියා වේදනාව සිත්තරලා ගියා සංඥා නිරුද්ධ වෙලා ගියා විඥානේ මේ හස්තේර ගමන් කරා කියන්නේ. ඉතින් හරිම ලස්සනයි. ඉතින් මේ විදිහට මේ පංචපාදන පංචස්කන්ධේ ක්ෂේලය යනවා. මත්තේ පංචපාදන ස්කන්ධ රැතරන් නැහැ කියලා කියන්නේ අර කලින් කිව්වා වගේ වර්තමානයේ තුර නොයලී සිටීමම මතු භවයේ උපාදාන ස්කන්ධ සකස් වීමට සකස් නොවීමට හේතුවක් බවට පත් වෙනවා. සාදු සයන්නසිතාමත් මම දීපේර්ණයි කරනවත් හොඳයි මම කලින් යෝජනා කළ අපේ කල්ලාම දෙදෙනින් ඉනම් එකට එක දෙන්න පුළුවන් අපි ඇත්තටම සාකච්ඡා කරා සංඥාස්ස මේ සංයුක්තනිකායේ කන්ද සංයුක්තේ කියනවා කන්ද සූත්‍රය සමාධිසංසේ කියවලා තැති අපි හිතනවා ඒකදී මේ උපාදානස්කන්ධයි පංච උපාදානස්කන්ධයයි ස්කන්ධයයි අතර වෙනසක්ම නෙවෙයි ඒක පොඩි පැහැදිලි කිරීමක් කරනවා සාමාන්‍යයෙන් මම ඒක පොඩ්ඩක් කියවන්න සාමාන්‍යයෙන් අපිට පොඩ්ඩක් ඒ කියන්න තව ටිකක් කරුණු මතක කරගන්න ඕනකම තියෙනවා සාමාන්‍යයෙන් කිව්ව විදිහට අපිට තේරුනේ දැන් ඒ ඇසුරකින් බැදීම හරහාම තමයි ඒ ස්කන්ධද උපාදානස්කන්ධද කියන එක වගේ වෙන්නේ කියලා. දැන් මෙතනදී සාමාන්‍යයෙන් මේ විදිහට කියනවා. කතමේච භික්ඛවේ පංචස්කන්ධා යංකින්ච භික්ඛවේ රූපං අතීතානාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධා වා ඕරාර්ථං වා සුඛමං වා හීනං වා පනිතං වා යන් දුරේ සම්පිතේවා අයං උච්චති රූපක්ඛන්ධෝ. ඊට පස්සේ කියනවා ස්වාමීන් වහන්සේ ඒ විදිහටම වේදනාව ගැන සංඥාව ගැන සංඛාර ගැන විඥාන ගැන ඒ විදිහටම කියනවා ඒ එකොළොස් ආකාරයට ඊට පස්සේ කියනවා ඉමේ උච්ඡන්ති ඉදිකෝ පංචස්කන්ධා කියලා. ඊට පස්සේ උපාදාන ස්කන්ධ ගැන මෙන්න මේ ආකාරයෙන් සඳහන් වෙනවා. එතෙන්දි කියනවා කතමේච භික්ඛවේ පංච උපාදාන ස්කන්ධා යංකින් භික්ඛවේ රූපං අතීතානාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධා වා ඕලාරිතං වා සුකුමං වා හීනං වා අනේතං වා යන් දෝරේ සම්පිතේවා සාතවං උපාදානියං අයං වචිත රූප උපාදාන සම්දෝ කියලා. එතකොට සාමනාස්ස අපි තේරුම් ගත්ත විදිහට හිතුවොත් මේ අතන ස්කන්ධික වගේම විස්තරයක් තමයි පරිහාස උපාදාන ස්කන්ධ පිළිබඳව තියෙන්නේ. හැබැයි එතන විශේෂයෙන් පස්ස දෙකක් පාවිච්චි කරනවා. ආස්තව උපාදානියන් කියලා. ඒ කියන්නේ ආස්තව යෙදෙන කෙනෙක්. ආස්තව යෙදෙන කෙනෙක්ගෙන සානා. ආස්තව වලට ගොදුරු වෙන උපාදානයට ගොදුරු වෙන යම් රූපයක් තියෙනවා නම් ඒක රූප උපාදාන ස්කන්ධයයි කියලා. විහිතන සාමනාතව සරල උදාහරණයක් ගත්තොත් එහෙම අපි දන්නවා දැන් බුදුරජාණන් වහන්සේගේ කය පිළිබඳව වක්කලි සරුණ මහත්තයා තිබුණා යම් කිසි රුචියක් උපාදානයක් වගේ. ඒ ආසවචිතට ගොදුරු වුණා බුදුරජාණන් වහන්සේගේ රූපය. ඒ කියනවා සාසවං උපාදානියන් කියන කොට යම් කිසි රූපයකට ආශ්‍රව යෙදෙනවා නම් උපාදානිය යෙදෙනවා නම් ඒක රූප සම්බේධය. මේ හොඳක් කියන මේ කඳසොත්. එතකොට ස්වාමීන් වහන්සේ පැහැදිලි කරපු විදිහ බලුවාම ඒක අර ඇතුළතින් රහතන් වහන්සේගේ චිත්ත පිළිබඳව අපි ගන්නකොට අපි ගන්නවා උපාදානවත් මේ ආශ්‍රවත් නැති නිසා ඒකනදී අර ඒක රූප උපාදානස්සන් දිරගෙන ඇති චන්දරාශිය කියන එකක් එතන යෙදෙන්නේ නැහැ කියන එක. එක නිසා එතනදී අපිට ඇත්තම කියන්න පුළුවන් ද උපාදාන ඛණ්ඩ තමයි තියෙන්නේ. නමුත් ඒ දිනු කරපු ගතිය නිසා ඒ උපාදානයේ කො චන්දරාගේ යෙදෙන්නේ නැති ගතිය එතන තියෙන්නේ කියලා විදිහට පැහැදිලි කරගත්තොත් ඒක ඉවරදීද ඒක අඩුවක් අඩුවක් කියනවා සාමාන්‍යයෙන්. නෑ මහත් ඒක පැහැදිලි මහත්ය කුකුලේ පැහැදිලි කරපු සූත්‍ර දේශනා අතරම කියලා කියදෙන නමුත් මම කියවලත් මතාමි සජ්ජායනා කරදී මම ඒ ධාරකේ මට පැහැදිලි වුණා. අත්‍යවශ්‍යම ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියලා පැහැදිලි වෙන මේ ක්‍රමයේ තමයි මොකද දැන් ඒකද මේමයි මම තේරුම් ගත්ත දේ තමයි දැන් අර ස්කන්ධ එතන පංචස්කන්ධේ පැහැදිලි කිරීමේදී තර අතීත අනාගත වර්තමාන ඒ වගේම සුකුම ඒ වගේම ඕලාරික ඒ වගේම අභ්‍යන්තර බාහිර ඒ වගේම මේ දුරේ ඒවා දුර තියෙන ළඟ තියෙන මේ ආදි වශයෙන් නිරූපේ විවිධ ස්වરૂපයන් විග්‍රහ කරලා කියනවා එහෙම යම් රූපයක් තිබෙන්නේ ඒ රූපය තමයි රූපස්කන්ධය කියලා ඊළඟට ඒක රූප උපාදානස්කන්ධයට එනකොට එතනදී අර තාත්තව අනිත්‍යම කොට මාත්‍යය කියන්නේ මේ උපාදානියම් කියලා උපාදානියම් හරි ආත්‍රෝපයික උපාදාන කරගත්තව යම් ස්වરૂපයක් තිබේද ඒක තමයි රූප උපාදාන ස්කන්ධය හැටියට කලකන්නේ. ඒක එතනදී තාම පැහැදිලි මොකද දැන් අර රාබ්න මම පැහැදිලි කරපු විග්‍රහයේදී රහතන් වහන්සේට තිබෙනවා කියලා කියේ පංචස්කන්ධයක්. ඒ පංචස්කන්ධයේදී රහතන් වහන්සේ නිදෙන් වර්තමාන රූපයෙන් පමණක් නෙවෙයි අතීතයේ තනතුනෝ යම් රූප සමුදායක් තිබෙනවා ඒ රූප සමුදායෙම රහතන් වහන්සේ නිදෙනවා. ආගතේ තුලත් යම්තාක් මේ රූප පහළ වෙනවා නම් ඒ සියලු රූප කෙරෙහි ඇත්තව ඒ බැඳීම ඒ සියල්ලම උන්වහන්සේලා කෙරෙහි දුර වෙනවා. તો යම් තැනක අතීතේ වේවා වර්තමානයේ වේවා අනාගතේ වේවා ඒ වගේම දුර තියෙන එකක් වේවා ළඟ තියෙන එකක් වේවා මේ කව ආකාරව රූප වේදනා සංඥා සංඛාර විඥාන ස්වરૂපයක් වේද ඒ ස්වરૂපයෙන් ආශ්‍රව සහිත උපාදාන සහිත බවින් මහරහතන් වහන්සේලා නිදෙනවා. වර්තමානය තුළ පවතින ස්වરૂපය තුළ තවදෝදෙන් ජීවත් වෙන නමුත් ඒ තුළ ප්‍රඥාවක් නැහැ. ඒත් මහත්මයා රම්මක අතන සිට පැහැදිලි කිරීමක් කරන්න තෝරන වස්තුලි මහරහතන් වහන්සේ නමක් බවට පත් වෙන ඉද්දිද බුදුරජාණන් වහන්සේගේ රූපේ දිහා බැලුවා කියලා කියන්නේ කෙනෙක් මට චුට්ටක් පැහැදිලි කරනවා. ස්වාමීන් වහන්සේ එතෙන්දී මම මතු කරන්න උත්සාහ ගත්තේ දැන් බුදුරජාණන් වහන්සේගේ රූපය කියන ඒ රූපයට උපාදානයේ කියන එකට ඒක ප්‍රත්‍ය වුණා. වෙන කෙනෙකුට නම් වෙන කෙනෙකුගේ වෙනත් කෙනෙක්ගේ උපාදානයටත් ආශ්‍රවයටත් ඒක ප්‍රත්‍ය වුණා. ඒ නිසා දැන් මෙතන කියන රුයන් රූපං සාස්වං උපාදානියං අයං උච්චිත රූප උපාදාන ඛණ්ඩෝ කියලා. යක්ති රූපයක් ගත්තාම ඒකට ආශ්‍රව යෙදෙන්න පුළුවන් නම් ඒකට උපාදානයට ගොදුරු වෙන්න පුළුවන් නම් ඒ දෙයට කියනවා රූප උපාදාන ඛණ්ඩය කියලා. කියන්නේ ඒකට එතකොට හිතෙනවා රහතන් වහන්සේගේ රූපේ බව ඇත්ත වශයෙන්ම කියවන රූප උපාදාන ඛණ්ඩයක්. නමුත් ඒ රූප උපාදාන ඛණ්ඩයට රහතන් වහන්සේ තුල චන්දරාගය නොයෙදෙනින්ද ඒක උපාදානස්පත්තෙන් ඒක ගැනීමක් සිද්ධ වෙන්නේ නැති නෑ කියන්නේ තමයි අපිට සමාන සජයන්ත වහන්සේ සමාන ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවශ්‍ය දෙන්නම සප්පරයකට මොකද ඔය ජයන්ත වහන්සේ ප්‍රශ්නේ අහනවා ස්වාමීන් වහන්සේ ඒ වගේ පැටලෙන්නේ නැති වෙනින්ද මම හිතුවා මම යමක් පැහැදිලි කරලාම කියන්නම් කියලා. මොකද ඕක ආවේ කිසියම් ගෞරවනීය ස්වාමීන් වහන්සේ කෙනෙක් දේශනාවක් පවත්වපු කෙනා මේ රහතන් වහන්සේලාට පංච උපාදානස්කන්ධයක් තියෙනවා කියලා. එතකොට ඒ වචන සංස්පාංච උපාදානස්කන්ධය පවතිනවා. උන්වහන්සේ මොකිනවා මේක අහපු ගමන් කට්ටි කලබල වෙනවා. නමුත් එකෙන් අදහස් වෙන්නේ බාහතන වාදලා උපාදානය කරනවා කියලා. උන්වහන්සේලාට පංච උපාදානස්කන්ධයක් පවතිනවා කියලා අදහසක් කියනවා. එතකොට මම හිතන්නේ ජයන්ත මහත්තයා කියපු එකම මට තේරෙන්නේ එහෙනම් අර උන්වහන්සේලා තුල ඇත්තව රූපේ උන්වහන්සේලාගේ රූපේ උපාදානීය උපාදානීය කියන වචනයෙන් හිතලා අන්න එහෙනම් එතන උපාදානස්කන්ධයක් උන්වහන්සේලා ගාව තියෙනවා. උන්වහන්සේලාගේ මනසේ නෙමෙයි උන්වහන්සේලා උපාදානස්කන්ධය කියන අර්ථයෙන් කොහොමද තමයි ඒක අහන්නේ. හැබැයි ගෞරවණීය සයන්වාසේ ඒකට උත්තර දෙන්න ඉස්සර සාන්ත මම කියන මම තවත් ධර්මදර අපිත් සමුදාය ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන මේ අපි බොහෝ ගෞරව කරන වැඩි සයන්වාස කෙනෙක් තමයි තීන් සාකච්ඡා කළා. සම්පූර්ණ මේ මතයට විරුද්ධ වුණා. ඒක එහෙම කියන්නේ නරකයි වෙන මතයක් ගෙන යන නරකයි කියලා. මොකද මේ රහතන් වහන්සේලාට පංච උපාදාන ස්කන්ධයක් ඇත කියන තැනින් කතා කරන්න එපා කියලා. මම ඔබවහන්සේ උත්තර දෙන්න ඉතල මම කියන්නේ හිතුව සවන්නත් මොකද දැන් ඔබවහන්සේක අපි කලින් ගෙන අපි විදිය හොඳයි. අපි ගන්නකොට පංච ස්කන්ධයක් ඇත බව සත්‍යයි. එතන හරිය හොඳ පැහැදිලි කාරණාවක් තියෙනවා. මේ එක ධර්මානුකූල අර්ථයකට නැත්නම් එතන හොඳ අර්ථයක් තියෙනවා. ඒ තමයි රහතන් වහන්සේ තුල උපාදානයක් නැහැ. රහතන් වහන්සේ ඒ සම්මුතිය තුළින් අපිගත්තේ පංචස්කන්ධයට රහතන් වහන්සේගේ උපාදානයක් නැහැ. නමුත් ඒ රහතන් වහන්සේ නොබැඳුණු ඒ රූප පංචස්කන්ධයට බාහිර වූ පුද්ගලයේ ඒ දෙස බලා එයාට ඒක උපාදානයක් කරගන්න පුළුවන්. එතකොට ඒක ඒ පුද්ගලයාගේ උපාදාන ස්කන්ධයට වැටෙන නිසා ඒක රහතන් වහන්සේගේ සම්බන්ධතාවයක් ඇති වෙන්නේ නැහැ. නිසා රහතන් වහන්සේගේ මේ උපාදානයෙන් තොර උන්වහන්සේගේ ආධ්‍යාත්මීන් බැඳී ගිය පංචස්කන්ධ නොබැඳී ගිය පංචස්කන්ධයට බාහිර කෙනෙකුට පුළුවන් ඒක එයාගේ ජීවිතයේ උපාදානයක් බවට පත් කරගන්න. ඒක ඒක සත්‍යෝදයක්. ඒක වෙනසක් නමුත් ඒක රහතන් වහන්සේට ගැටලුවක් නෙමෙයි. ඒ ගැටලුව ඇති කරගන්නේ බාහිරින් පුද්ගලෙ රහතන් වහන්සේ තමන් වහන්සේගේ නිවන මගවකට යනවා. නමුත් ඒ රූපේ උපාදාන කරගන්නව සත්‍යය නැවතත් සංසාරක නියම වෙනවා. ඕනම දෙයක් බුද්ධ පූජාවක් කියලා අපි බුදුරජාන් වහන්සේගේ බුදු ගුණ හිතලා අපි ඒ ඉදිරියේ නතර වුණොත් අපි බුදු ගුණයයි බුදුරජාන් වහන්සේ තුල පමණක් අපි උපාදානයක් සකස් කරගෙන නතර වෙනවා. හැබැයි අපිට පුළුවන් නම් ඒ දකින්නව ස්වરૂපයේ තුල වෙනස් වෙන බව ඒ පැවිතිච්ච පංච උපාදානස්කන්ධ පංචස්කන්ධයක් මේ විදිහට නැති වෙලා ගියා. අපි මේ ಗುಣ පිටින් මෙන්න මේ වගේ ශ්‍රේණිලා දීපු උතුමන් වහන්සේ නමකගේ එවැනි මේසා විශාල ගුණයක් තිබ උතුමෙක් මේ විදිහට අපේ ඉතිරියේ ශ්‍රේණිලා ගියා කියන තැන ඉඳලා තමාගේ උපාදානස්කන්ධය දිස්ස බලා අපේ උපාදානස්කන්ධය අඳුනගෙන ඒ උපාදාන ශ්‍රේණිය විදිහට වැඩ කරන්න පුළුවන් නම් ඒක තමයි වාගේ නැතවට අර උපාදානයක් තියෙනවද නැද්ද කියන විදිහට අපි යම් කිසි ආකාරයක ස්වરૂපයක් ගොඩනගනවට වඩා වටින්නේ ඒක තමා තුළින් තමාට ධර්මානුකූල අර්ථයක් බවට පත් කර ගැනීම. ඒක තමයි මගේ පැහැදිලි කිරීම මහත්තයා. සාදු සාදු සන්නාතේ පැහැදිලි කිරීම බොහොම අපිට ගැළපෙන පිළිතුර සන්නාත. ඒ වගේම අපි ඊයේ ධර්ම සාකච්ඡාවකට සම්බන්ධ වෙන කොට සන්නාත අප සමග එකතු වුණා. අනවදසි අනවදසි සන්නාත උනාතේ අමුසිදන් වලට අපිට මතක් කරා ඒ රහතන් වහන්සේ කෙනෙක් මරණය මත ඉන්නවාද කියන ප්‍රශ්නතර යමක සූත්‍රයේ පැහැදිලි කරපු සූත්‍රයක් ගත්තේ. ඔව් එතකොට රහතන් වහන්සේ කෙනෙක් ඒ මරණය මත ඉන්නවාද කියන ප්‍රශ්නේම තියෙන වරද. එතකොට මේ ඒ විදිහට දැන් එතකොට රහතන් වහන්සේ කෙනෙකුට පංච උපාදාන ස්කන්ධයක් තියෙනවාද පංචස්කන්ධයක් තියෙනවාද කියන ප්‍රශ්නේම වරද තියෙනවනේ ඒ ස්වාමීන් වහන්සේ. අපි යමක සූත්‍රයේ යමක සූත්‍රයේ ඉතාමත් සාර්ථක මොකද අපි මයිනෝ රහතන් වහන්සේලා මරණින් මත්ුනේ ඉන්නව කියන තැන කිසියක පරි බහුතරයක් කියන රහතන් වහන්සේ මරණින් මත්ුනේ කියන. ඒකට ඒ වගේ තැනකට අපිට කිසිසේත් කියන්න බෑ. රහතන් වහන්සේගේ පංච ඡන්දය සම්බන්ධව අපේ තියෙන උපාදානත් එක්ක සලකලා අපේ තියෙන දෘෂ්ටියත් එක්ක බලන අපේ තියෙන අකල්පත් එක්ක ගලපලා අපිට රහතන් වහන්සේලාගේ කියන ඒ විමුක්තිය රහතන් වහන්සේලාගේ තියෙන නිවීම සම්බන්ධව කතා බහ කරන්න බෑ. රහතන් වහන්සේලා අර පින්නෝ පානක දෙක හරියට උගන්වන්නේ අර පහන්සල වගේ පහන්සල නිවල නිවිලා ගියාට පස්සේ අපිට කියන්න බෑ ඒක උතුරට ගියාද දකුණට ගියාද නැගෙනහිර ගියාද ඒ හොයන්නේ නෙමෙයි. මොකද රහතන් වහන්සේලා මේ පැවතුන උපාදානස්කන්ධ පහ කෙරේ පැවතුනා වූ උපාදානේ ක්ෂය කරලා ඒ උපාදාන ක්ෂය වීමෙන් උපාදාන රහිතව වැඩ ඉඳලා අනුපස්සක පරිනිර්වාණ ධාතුවේ පින්නෝම් පානවා. එතනින් පස්සේ මත්තේ ස්වરૂපයෙන් අපිට කතා කරන්න කිසිම ප්‍රයෝජනවත් නැහැ. ඒක extra විදිහේ නිෂ්ක්‍රියාවක්, ඒ වගේම extra විදිහේ අනවශ්‍ය දෙයක්. අපිට අපේ දේ, අපේ දුක, අපේ ස්වરૂපය, අපේ තත්ත්වය, අපේ ජීවිතය අවබෝධ කරගන්න තියෙන තැන් අපි ඉවත් කරන දෙයක් බවට ඒක ඇතුලින් පැහැදිලිවපත් වෙනවා. ඉතින් මෙතනදී ඒ වගේ ගැටලුවක්ද කියන එක නම් මට පැහැදිලි නැහැ. නමුත් අර පැහැදිලි එතන යම් කිසි පැහැදිලි කාරණාවක් තියෙනවා. ඒක තමයි සාධනවන්තගේ ජීවිතයේ තුල උපාදානයක් නැති වුණාට ඒ ජීවිත පදනම් කරගෙන අනිත්‍ය උපාදාන සකස් කරගන්නවා. ඒත් ඒකේ පැහැදිලි තැනක් තියෙනවා. නමුත් ඉතින් ඒ වගේ දේවල් අපිට අනුන්ට ගලපමින් කටයුතු කරනවට වඩා අපි යමක් උපාදාන කරගන්නවා නම් ඒ කරගන්නා උපාදානයේ දෙස අවබෝධයෙන් බලලා, මේ පවතින පංච උපාදානස්කන්ධයේ දෙස අවබෝධයෙන් බලලා අපි තුල තියෙන උපාදානයේ කොහොමද ඒ උපාදානයෙන් හඳුනගෙන ඒ ශේවන විදියට නුවණ විමසීමයි වැඩගත් වෙන්නේ. සලායතන භාවනාව ඔස්සේ යමෙකුට ඒ නුවණ විමසීම සිද්ධ කරන්න පුළුවන් නම් ඔහුට ලැබෙන අවසාන ප්‍රතිඵලය තමාගේ ආධ්‍යාත්මය තුළ පවතින උපාදානයේ ශේලය යන ඒ ප්‍රතිඵලයේ හරහා ගමන් කිරීමට අපි දක්ෂ වෙන්න ඕනේ. එතකොට ඒක අපිට ගැටලුවක් නෙවෙයි. අපිව ලෝකය බරක් කරගනී සමහර විට ලෝකයට බරක් වුණාට අපි අපිට බරක් නෙවෙයි. මොකද අපි තුළ උපාදානයක් නෙවෙයි. අපිට බැඳී ගිය බවක්වත්, බාහිරට බැඳී ගිය බවක්වත් අපි තුළ නෙවෙයි. ඒ නිවීම අපේ ජීවිතේ ගොඩක් කරගත නිසා ආධ්‍යාත්මය වශයෙන් සමාධි උපාදානයේ කොමක්ද කියන එක අවබෝධ කරගැනීම කියලා තමයි වදිනවා. ඔකේ ඉස්මතු කරපු ධර්ම කාරණාව තුලත් යම් කිසි ධර්ම අර්ථයකට තිබෙන බව මට දැනෙනවා. ඒරුවන් සම්මයි. ඒරුවන් සම්මයන්වස ඉතිරිලා තියෙන කාලයකට නිසා මම සමාන කල්යම් තුන ප්‍රශ්නයක් ඇදී නමුත් මම ප්‍රශ්නයක් ගමු කරනවා. මොකද මේ සාකච්ඡාවේ තැනකට එන්න සොයනවාස ඔබ වහන්සේ මේ දේශනාව තුළ ඔබ වහන්සේ අපිට මතක් කළ මේ දේශනාව මේ තියෙන මේ සමතේද විදර්ශනාවද යන මේ ධර්මයේ දෙකම යුගනන්දව පවතිනවා කියන බව. සොයනවාස දැන් මෙතෙන්දී අපි මේ අපි කතා කරේ ආයතන ගැන දැන් අපි පංචස්කන්ධ ගැන කතා කරා. මේ කතා කරන දේ මේ කතා කරන ධර්මයන් මේ ඉගෙන ගන්නා වූ ධර්මයන් කිසියම් කෙනෙක් භාවනාවකදී ප්‍රගුණ කිරීමේ පරමාර්ථයෙන් වාඩි වෙලා කිසියම් විදිහකට හිත සමාධි තත්ත්වයකට අරගෙන මේ කර්තේ ඉගෙන ගත්තා වූ ශ්‍රුතිය මේ වශයෙන් ගත්තා වූ දැනුම නැවත නැවත මේ මනුෂ්‍යයන් මානසිකාර කරනවා නම් මේකෙන්ද මානසිකාර කියන්නේ කියලා අපිට කියලා තියෙනවා. ඒ මානසිකාර කිරීමෙන් ද මේ යුගනන්ද භාවනාවකට කෙනෙකු පත් වෙන්නේ. දැන් මොකද මේක යුගනන්ද භාවනාවෙන් තමයි මේ සූත්‍ර දේශනාව තියෙන්නේ කියලා මට හිතෙන්නේ. මේ ස්වයංවාස අපිට ඒ ගැන කීලා දෙන්න අපි හැමෝටම මේ යුගනන්ද භාවනාවකට කොහොමද මේ ඉගෙන ගත්තා වූ ආයතන පිළිබඳ දැනුම අපි යොදා ගන්න ඕනේ. සාධන මාත්‍ය මෙහෙමයි. දැන් අර යුගනන්දේ කියලා කියන්නේ එකට වඩන භාවනාව. එතකොට සමත විදර්ශනා කියන දෙකට තමයි මේ අපි මේ සාකච්ඡා කරපු ධර්මයේ පැහැදිලිවම යොමු වෙලා තියෙන්නේ. ඉතින් අපි කියන්නේ මේ විදර්ශනා භාවනාව වඩනවා නම් විදර්ශනාවට පාවිච්චි කරන්නේ මේ සලායතන භාවනාව නම් ඒ සලායතන භාවනාව සිද්ධ කරනවා පුද්ගලයා තුළ පැහැදිලිවම විදර්ශනාවෙත නැබරුව සම්පතයක් දියුණු වෙනවා. ඒ තුළ විදර්ශනාවත් එයාතර දියුණු වෙනවා. එතකොට මෙතනදී ඒ පුද්ගලයා නිදගෙන සිටීමේ ඉරියව්ව වැඩගත් වෙන්නේ නැහැ. එයා සමහර විට ඉඳගෙන අපි කරන භාවනා ඉරියව්වෙන් භාවනා කරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගමන බිමනක් කරනකොට එයා නුවණින් විමසන කෙනෙක් වෙන්න පුළුවන්. මේ හැම අවස්ථාවකදීම අපිට මේ දේ සිද්ධ කරන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ සලායතන භාවනාව දියුණු කරන්න පුළුවන් සම්පත විදර්ශනා වශයෙන්. මේකද මෙහෙමයි. අපි ගැඹුරු විදියට අපි මේ පිළිබඳව මෙනෙහි කරන්නට ගියොත් අපි මේ ඒකේක දැන් සූත්‍ර දේශනා පැහැදිලි කරලා තිබෙන මේකේ තියෙන extra විදියක විමසයන්ට ඕන ක්‍රමයක්. මෙන්න මේ විදියට බාහිර ආයතන තියෙනවා, අභ්‍යන්තර ආයතන තියෙනවා, විඥාන ආයතන තියෙනවා, ඊළඟට මේ ස්පර්ශ ආයතන තියෙනවා, මේ වින් මොනවාද මේ වේදනා ස්වરૂපයන් තියෙනවා. මේ අදිහා බලන්න මේවා අනිත්‍ය වශයෙන් තේරුම් ගන්න, ඒවා යථාර්ථයෙන් දකින්න කියලා බුදුරජාණන් වහන්සේ මෙතනදී ඉතාම පැහැදිලිව දේශනා කරලා තියෙනවා. එතකොට ශ්‍රාවකයා දක්ෂ වෙන්න ඕනේ ඒක නුවණින් දකින්න, ඒක භාවනාවට ගැනීමේදී ඒක සමාතුලින් ඒක භාවනාවට ගන්න. ඒ කියන්නේ මේ අස අනිත්‍යයි, දුකයි, අනාත්මයි, කන අනිත්‍යයි, දුකයි, අනාත්මයි ආදී වශයෙන් මෙහි කිරීම නෙවෙයි. විඥානය අනිත්‍යයි, දුකයි, දැන් අපි ගොඩාක් බහුතරයක් මේ ප්‍රජාව පුරුදු වෙලා තිබෙන ඒ වගේ අර මෙනෙහි කිරීම වලට ගමන් කිරීමේ නම මේක තමා තුළින් දකින්න තමා මේ එදිනදා ජීවත් වෙන ලෝකයේ තුල මේ හැම දෙයක්ම උදේ පාන්දර නැගිට වෙලා ඉඳන් හැන්දෑවේ නිදි ඇඳට යන තෙක් අපි මේ අහන දකින්න හැම දෙයක්ම ඔබේ සලායතන භාවනාව වඩන්නට හේතුව කමතහන. මේ ලෝකයේ කිසිම දෙයක් නැහැ කමතහනක් නොවන දෙයක්. අපි බලන දේ පවා, අපි අහන දේ පවා, අපි හිතන දේ පවා මේ සලායතන භාවනාවට ඇතුළත් කරලා ඒවා නොවනින් විමසන්නට පුළුවන්. ඉතින් මේ භාවනාව වැඩි වෙනදිකින් අපිට ඒක විශේෂයක් කළ යුතුයි කියලා මම හිතන්නේ නැහැ. නොවනින් විමසීමමයි මෙතනදී වැදගත් වෙන්නේ. බස් එකේ යනවා නම් යම් තැනක ඉඳගෙන වැඩ කරනවා නම් ඒ කරන කියන අවස්ථාවලදී පවා ඔබ ඉදිරියේ තිබෙනා රූපය දිහා අවබෝධයෙන් බලනකොට ඔබ තුළේ වැඩෙන්නේ ඒ සලායතන භාවනාවමයි. ඒ වගේම යම් කිසියෝ ආකාරයක ඔබේ සිිතට සිතුවිල්ලක් එනවා. ඒ සිතුවිල්ල හිතේට ඇඳලා ඊට පස්සෙ වන්න වෙන එකක් හිතන. ඊට පස්සේ ගමන් කේන් කියනවා. ඊට ගමන් ආසාවල් ඇති වෙනවා. එතකොට මනස දිහා බලන් ඉන්න කෙනෙක් නම් තේරෙනවා දැන් ඔන්න මගේ හිතේ ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා. මගේ හිතේ කේන්තියක් ගියා. මගේ හිතේ රාගයක් ඇති වුණා. නමුත් තව මොහොතක් යනකොට ඒ සිතුවිල්ල නැති වෙලා යනවා. ඒ විදිහට අර සිතුවිලි වල පවා ඇතිවන්නා වූ වෙනස්කම් දිහා බලබල මෙයා මේ මොහොතක් පාසා වෙනස් වෙන බව තේරුම් හැරගෙන දුක මත පීඩා පිළින බව තේරුම් අරගෙන මමගේ මගේ ආත්මයේ ස්වરૂපයක් නොමැති බව තේරුම් අරගෙන ඒවාම නැවත නැවත දකිනේ නුවණින් විමසමින් තමා තුළින්ම මේ දේවල් බලමින් කටයුතු කිරීම තමයි සලායතන භාවනාව කියලා කියන්නේ. එවනතු මේක මේක තැනකට ගිහින් ඉඳගෙන වඩන භාවනාවක් වශයෙන් නෙමෙයි සැලකිය යුත්තේ. එහෙම කෙනෙක් හුදකලා වඩනවා නම් මම හිතන යාර ලොකු ගමනක් යන්න පුළුවන් කියලා. නමුත් සාමාන්‍ය ගෘහස්ත ජීවිතවලත් ඒ වගේම සාමාන්‍ය ලෝකයේ තුල ජීවත් වෙන ඔබ දක්ෂ වෙන්න ඕනේ. එදිනදා ජීවිතයේ තුල මේක මේ විදිහට නොවනින් විමසලා දියුණු කරන්නේ. යම් කිසි අවස්ථාවක ඔබේ සිත මේ දියුණු කිරීම නිසා ඔබේ සිත සමතේ තුල දියුණු වෙනවා. යම් කිසි අවස්ථාවක ඔබේ සිත විදර්ශනාව තුල දියුණු වෙනවා. ඔබට යම් කිසි ආකාරයේ මානසික වශයෙන් සිතේ සංසිඳීමක් මේ මෙනෙහි කිරීම නිසා ඇති වෙනවා නම් ඒ මොහොත තුළ ඔබේ හදවත තුළ දියුරෙන්නේ සමතේ කියලා ඔබ හඳුනා ගන්න ඕනේ. යම් වෙලාවක ඔබට මේ ලෝකයේ තියෙන දේවල් වෙනස් වෙන බව තේරුම් අරගෙන ලෝකයේ අසංස්කෘතව ජීවත් වෙන්න පුළුවන් මනසක් යම් මොහොතක සකස් වෙන බව දැනෙනවා නම් ඔබ තේරුම් ගන්න ඕනේ තමා තුළ මේ මොහොත තුළ වැඩෙන විදර්ශනාව කියලා. ඒ විදිහට සමතයත් විදර්ශනාවත් ඔබ ගත කරන ජීවිතෙන්ම හඳුනා ගැනීම තමයි වඩාත් ප්‍රායෝගික වෙන්නේ. ඒ හුදකලා ගමනකට ගමන් කරනවට වඩා ඒ හුදකලා බව ගොඩාක් සුදුසුයි ස්වාමීන් වහන්සේලා. නමුත් ගියන් වශයෙන් කටයුතු කරන ඔබට එවැගේම ඒ නොයෙකුත් රාජකාරීත් එක්ක වැඩ කරන ඔබට හොඳම දේ තමයි මේ අහන දකින දුවන පයින් ලෝකයේ තුලත් ඉඳගෙන ඒ ලෝකයේ තුලින්ම මේ සලායතන භාවනාව වඩමින් ඒ තුල සමස්ත දර්ශනාව වැඩි දියුණු කරගෙන මේක කියනකොට සමාජ ඔබට හිතෙන්න පුළුවන් එහෙම වෙන්නේ කොහොමද? එහෙම ප්‍රතිඵලයක් ලබන්න පුළුවන් වේද? ප්‍රතිඵලයක් ලබන්න බැරි වේ නේද? එහෙම හිතෙන්න පුළුවන්. නමුත් අවබෝධය හා මේ වගේ ප්‍රතිඵලය කියන එක ඒ පුද්ගලයා භාවිත කරන ඉරියව්ව තුළ නෙමෙයි තියෙන්නේ. ඒ පුද්ගලයා නුවණින් විමසන්නේ කොහොමද කියන එක තුළයි තියෙන්නේ. ඒකෝට ඔය පින්වතුන් හිතන විදියට අනුව තමයි, ඔය පින්වතුන් කල්පනා කරන විදියට අනුව තමයි, ඔය පින්වතුන් නැවත නැවත නුවණින් විමසීම, නුවණින් විමසන්නද අවධානය යොමු කිරීමත් එක්ක ඒ අවබෝධය කියන එක කවරාකාරව ඉරියව්වකින් ඔබට ලැබෙනවා. ඒකට ඕන තරම් අපිට උදාහරණ තියෙනවා. ප්‍රතිඵලය ලැබෙන්නේ ඉරියව්ව භාවිතයෙන් නෙමෙයි. ප්‍රතිඵලය ලැබෙන්නේ ඔබ කොපමණ කැපවීමක් ඒ වෙනුවෙන් දියත් කරලා ඔබේ සෑම ඉරියව්වක් තුළින් මේදී අත්දකින්නවාද කියන තැනයි. මම හිතන්නේ මාත්‍රේ විදිහට තමයි මේක භාවනාවක් වශයෙන් දියුණු කිරීමේදී ප්‍රායෝගික ජීවිතයේදී අපි කටයුතු කළ යුත්තේ මම හිතන්නේ ඒ විදිහටයි. මම අප ජීවිතේ අප යම් භාවනාවක් දියුණු කරනවා නම් දියුණු කරන්නේ මේ හැම මොහොතකම මේ ඔබට කතා කරන මොහොතේ පවා අප සිහියෙන් ඉන්නවා නම් අපිට පුළුවන් මේක භාවනාවක් බවට පත් කරගෙන ඒ තුළින් සලායතනයක් පවා දකින්න පුළුවන් නෝන මනසක් ඇති කරගන්න පුළුවන්. හේමක සූත්‍ර දේශනාව අවසානයේ හේමක ස්වාමීන් වහන්සේ මහරහත් ඵලයට පත් වෙනවා. ඒපත් වෙන්නේ ඒ ධර්ම දේශනාවත් එක්ක ඒ නුවණින් විමසීම මුක්ෂණ එක උන්වහන්සේ ප්‍රතිපදාව දෙච්ච නිසා අන්න ඒ වගේ ඔය දුවන පයින් ලෝකයේ තුල ඉඳගෙන ඒ හැම මොහොතකම ඔබ මේ සලායතනයන්ගේ වෙනස් වෙන බව දකින හැම දෙයක්ම සලායතනයන්ගේ මේ ආයතන භාවනාවේ ප්‍රගුණත්වයෙන් හේතුවක් බවට පත් කරගන්න. ජීවිතය විනිවිද දකින්නට ඔබ ඉරියව නිමි වැඩගත් වෙන්නේ ඔබ වඩන්නා වූ ඔබ සිතන්නා වූ ඔබ දරන්නා වූ දෙහෙත මහන්සිය කැපවීම අවබෝධය කවර ආකාරද ඒ විදිහට ඒ ප්‍රතිඵල ඉක්මතු වෙන්නේ එරුවන් තමයි සාදු සාදු සාදු සංඝාස මම ඒ හඳුනගල සාදු සාදු කිව්වට මෙතන සවන් දෙන බොහෝ දෙනා හැම දෙනාම ඉතින් සාදු සාදු කියන්නේ නැති ඒ පැහැදිලි කිව්ව සංඝාස කල්‍යාණ මිත්‍රනි මම ආරාධනා කරන්න හිතෙන්නේ කියලා මම හිතන්නේ වසන්ත මහත්තයා ඉස්සෙල්ල ප්‍රශ්නයකට යොමු වෙන්න හැදුවා දැන් පුළුවන් නම් දැනට මේ අවස්ථාවට ගලපන ආකාරයේ ප්‍රශ්නයකින් එන්න වසන්ත මහත්තයා ඒක තමයි සිද්ධ වුණා සම්මාන ඔබ වහන්සේ අපිට ලක්ෂණ මේ සූත්‍රයේ පැහැදිලි කළ පින්වා තාමත් සංක්ෂිප්තව වැඩි පාළි වාචන පාවිච්චි නොකර සුදු ලක්ෂණ ටික අපිට මුදුනේ විදිහට ඒක තරක් හද ඉස්සතු කරන්න අවශ්‍ය කරනවාට දැන් ගන්න සිනා අපි දැනගත් දේ තමයි සමහරවිට අපි දකින්නට යථාභූත ස්වභාවයේ කියන එකට වාස්තිකව තිරක්ෂණය කරන ඒතර අනිත්‍ය අනිත්‍ය දකින්න මේ ඇස කියන එකේ අනිත්‍ය ඇතර දකින් රූප කන කන්ද දකින කනට ඇහෙන ශබ්ද ගැන අපි ඒක යථාභූත ස්වභාවය ගැන බලනකොට සාධිවාංශයේ ඔබ වහන්සේ අර එක ප්‍රශ්නයකට උත්තරයක් ඉස්සුවලෙන් අවිද්‍යාව නිසා සංස්කාර සංස්කාර නිසා විඥානය හැදුණු විඥාන සහ නාම රූප වේලා තමයි හැදෙන්නේ කියලා. ඒකත් අවිද්‍යා නිරෝධ සංකාර නිරෝධෝ නම් නිරෝධයේ දක්ෂකක පවතින දෙයක් විනිශ්චය කරන්න සුදුසු කිසි කාරණයක් නැහැ. අද පවතින පවතින දෙයක වෙනස් වෙලා යන ස්වභාවයද අනිත්‍ය කියන්නේ නැත්තම් නූපදින ස්වභාවය ඒකන වර්ථක් අපිට පැහැදිලි කරන සම්දාස අපිට භාවනා විස්තර කරගන්නකොට ඒකත් මට මහත්තයා සුට්ටක් ඒ පැහැදිලි කිරීම ආයෙත් සුට්ටක් කරොත් හොඳයි වගේ මට ඒක පැහැදිලි නෑ මොකද්ද ඒ ආන්න කියන එක අර ඒක අවසාන තැනක මට සුට්ටක් පැහැදිලි කරන්න දෙන්න මොකද්ද ඒ කියන්නේ කියලා කොපමණ කොහොමද කාරණාට අනිත්‍යද අවිද්‍යාවෙන් තොර වෙච්ච අවිද්‍යා නිරෝධ කල්පෝ පාද අවිද්‍යා නිරෝධ සංකාර නිරෝධ එහෙනම් අවිද්‍යා නිත්‍ය දකින්න නම් අවශ්‍යුද දැන් අස කියනවා අස කියන හැටි වෙනස් වෙලා යනවා කෙනෙකුට වෙනස් වෙනවා ඒ ඒක බලන එකද අනිත්‍ය කියන සංකල්පනක් නැත්නම් නිරෝධ දකින්න එකද නිරෝධ කියන එක ඒකද සංකල්පනක් සර්වම් කරමයි මෙහිමයි මහත්තයා අනිත්‍ය දැකීමයි නිරෝධය දැකීමයි කියලා කියන්නේ දෙකක්. මොකද නිරෝධය සිද්ධ වෙන්නේ මේ පරිසමුප්පාද ක්‍රියාවලිය පැහැදිලිවම අවබෝධ කර ගැනීමත් එක්ක යා තුළ ශේවි යන ස්වරූපයට තමයි නිරෝධය කියලා කියන්නේ. අනිත්‍ය කියලා කියන්නේ මේ දේවල් මෙහෙම කරොත් මේ දේ තුළ මේ වගේ ප්‍රවස්මක් තියෙනවා ඒ ආදී වශයෙන් යා තුළ ඇතිවන්නා වූ වෙනස් වෙන ස්වරූපයේ දකින බව ඒ අනිත්‍ය දැකීම වශයෙන් අපි තල කරනවා. නිරෝධය කියලා කියන්නේ ඒ අනිත්‍ය දැකීම තුළින් එයා තුළ නැවත නැවත සකස් වෙන ක්‍රියාවලිය පියවරින් පියවර පියවරින් පියවර ක්ෂය වී යන ස්වරූපේ. එතකොට අපි දැන් අවිද්‍යාව තුළ ඉඳගෙන අපි අනිත්‍ය දැක්කත් අපි මොහොතක් පාසා ඒ දියුණු කරන අනිත්‍ය නිසා අපි තුළ තිබෙනා වූ අවිද්‍යාව එන්න ඒක මෙලෙක් බවට පත් වෙනවා. ඒක තමයි මේක ස්වરૂපය. මේකට හොඳ පැහැදිලි කිරීමක් තියෙනවා මගේ මතකෙ හැටියට කොටික සූත්‍රයේ හරියට එහෙම නැත්නම් මහා වේදන්න කියන සූත්‍ර දේශනාවේ හරියට මේකට හොඳ පැහැදිලි කිරීමක් තියෙනවා. ඒකන අවිද්‍යාව කියන වචනයෙන් පාවිච්චි කරන්නේ නැහැ. ඒතන පැහැදිලි මේක තියෙන්නේ මහා වේදන්න සූත්‍රයේ කොටික ස්වාමීන් වහන්සේ අහනවා විඥානයේ කොමක් කරන්නද තිබෙන්නේ කියලා. ඒ වෙලාවේ විඤ්ඤා මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරනවා විඤ්ඤාණය තියෙන්නේ අවබෝධ කර ගැනීමට. ඊළඟට කොට්ටිත මහ රහතන් වහන්සේ කියන අහනෝ ප්‍රඥාව තියෙන මොකේද කියලා. ප්‍රඥාව තියෙන්නේ වඩන්න කියනවා. විඤ්ඤාණය අවබෝධ කරගන්නයි ප්‍රඥාව වඩන්නයි. එතකොට මේ දෙකේ මොකද්ද තියෙන සම්බන්ධය කියලා අහනෝ. මේ දෙකේ තියෙන සම්බන්ධය තමයි ප්‍රඥාව ප්‍රඥාවේ ඒ ප්‍රඥාවත් ලක්ෂ්‍යයෙන් නුවණින් විමසනකොට ඇතිවන ප්‍රතිඵලය ඒ නුවණින් විමසන කෙනා විඥානයේ දිහා බලනවා අවබෝධයෙන්. ඒ විඥානයේ දෙස බැලීමෙන් එයා අවබෝධ කරගන්නවා විඥානය කියන්නේ මෙන්න මේ වගේ වෙනස් වෙන දෙයක්. ඒකට එයා අවිද්‍යාව තුල ඉඳගෙන තමයි අර විඥානය දිහා බලන්නේ. අවිද්‍යාව තුල ඉඳගෙන නමුත් මේ ආරම්භය තුල ඉඳගෙන යා විඥානය දිහා බලනකොට එයාට තේරෙනවා මේ විඥානය වෙනස් වෙන බවක් තියෙනවා කියලා. එයා අවබෝධයක් ඇති කරගන්නවා විඥානය වෙනස් වෙන බව. ඒ අවබෝධය තුල පිට නැවතත් විඥානය දිහා බලනවා. එතකොට එයාට ඊට වඩා ඒක පැහැදිලිව අවබෝධ වෙනවා මේක මේ ස්වરૂපයේ තවදුරටත් මේ විදිහට යනවා කියන එක. ඒ කියන්නේ අර වඩන්න අර විඥානයේ දිහා බලනා වගේ ඒ බලන වාරයක් ගන්න එයා තුල ප්‍රඥාව කියන එක අනිත් පැත්තෙන් දියවද වෙනවා. ඒ ප්‍රඥාව දියවන වාරයක් ගන්න නැවත නැවත විඥානයේ දිහා බලනකොට එයාට විඥානයේ තියෙන ස්වરૂපයේ තව තවත් පැහැදිලි වෙනවා. මේක වැඩින් මේ විදිහට. එතකොට ආරම්භයේදී ඕනෑම කෙනෙක් ප්‍රථමයෙන්ම ඔය සින්නතුමේ ජීවිතේම හොඳට බලන්න. තමාගේ ජීවිතේ මේ ධර්මයේ කන වැටිච්චදා පැහැදිලෝ යම් කිසි දවසක මේ ධර්මයේ තේරිච්චදා තමයි මේ ජීවිතේ දිහා අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න උත්සාහ කරේ. එදාට තේරෙනවා මේ නිකන් අපි කලවරක හිටියා. නමුත් මේ කලවර නෙමේ සත්‍ය. ඒ කලවරට වඩා ආලෝකයක් මේ ලෝකේ තියෙනවා කියන නිකන් අපිට හැඟීමක් ඇති වෙනවා. ඒ හැඟීම කියලා කියන්නේ අර අවිද්‍යාව මෙලෙක්ීමේ ආරම්භය. ඒ අවිද්‍යාව දුර්වල වීමේ ආරම්භය. අපි ඒක දෙකින් දිකට ප්‍රගුණ කරොත් අවසානයේ අවිද්‍යාව විද්‍යාව බවට පරිවර්තනය කරගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙම නැති වුණොත් ඒක ආරම්භයේම අවිද්‍යාවටම අපි යටපත් වෙලා අපිව නැද්ද විනාශ වෙලා යනවා. එතකොට මේ ඒ විදිහට දැක දැක නැවත නැවතත් මේක නොවනින් විමසීම තුළින් අවිද්‍යාව නිරුද්ධ වෙමින් සංඛාර නිරුද්ධ වෙනවා. ඒ සංඛාර නිරුද්ධ වෙමින් විඥානෙ නිරුද්ධ වෙනවා. එතකොට ඒ ක්‍රියාවලිය පැහැදිලිවම එයාගේ ජීවිතය තුළින් එයා අත්දකිනවා. එයා පැහැදිලිවම මේක එයාගේ ජීවිතය තුළින් අත්දකිනවා. මොකද අපි මෙච්චර කල් කරන්නේ මේකේ අවිද්‍යාව නිසා සංඛාර හටගන්නවා, සංඛාර නිසා විඥාන හටගන්නවා කියන පැත්ත පමණක් දකිනවා. ඒකේ යහපත පමණක් දකිනවා. ඒකේ ආශාවකයට ඇලුනි. ඒ ක්‍රියාවලිය තුළ ගමන් කරන එක තමයි මෙතෙක් කල් කරේ. හැබැයි අර නොවනින් විමසන අනිත්‍ය වශයෙන් දකින ශ්‍රාවකයාට මේ ක්‍රියාවලිය මේ පැත්තකුත් තියෙනවා කියන අවබෝධ වෙලා එයා ඒ ක්‍රියාවලිය තමාගේ ජීවිතෙන් දකින්නේ ඒක තමාගේ ජීවිතේ ශ්‍රය වෙනාම යන තැනක එයාපත් කරගන්නවා. අවිද්‍යාව නිරුද්ධ වෙන තැනට මෙයාගේ ජීවිතය ගෙනෙනවා. සංස්කාර නිරුද්ධ වෙන තැනට මෙයා ඒක ගෙනෙනවා. ඒක මම හිතන්නේ මම සියපේක මාතෘ පැහැදිලි වෙන්න ඇති. ආරම්භය අර විදිහට ඇවිල්ලා ඒකේ නිමාව ඒ විදිහටයි සිද්ධ වෙන්නේ. මෙතෙක් කරන් අපි රැවතුණා මේ හතරම් පැවිදලා යන ස්වરૂපයට අපි කල්පනා කරේ මේක තමයි ලෝකය, මේක තමයි විශ්වය, මේක තමයි ප්‍රඥා. නමුත් මේ දුක හට අරන් යන ක්‍රමයේදී නැතිවීමක් කියනවා. ඒ නැතිවීම මේකයි. ඒ නැතිවීම සිද්ධ වෙන්නේ මේ අනිත්‍ය මත පදනම් වෙලා. ඒ අනිත්‍ය අවබෝධ කරගෙන නැතිවීමත් අවබෝධ කරගෙන ඉන්න අනිත්‍ය තුළින් අනිත්‍ය අවබෝධ කරගැනීම තුළින් නිරෝධය සාක්ෂාත් කරගැනීම සිද්ධ කරගතිය යුත්තේ. චතුරාර්ය සත්‍යයේදී දුක්ඛාරිය සත්‍ය අවබෝධ කරගැනීමමයි දුකට හේතුව තෘෂ්ණාවේ ප්‍රහාණයට හේතුවක් බවට පත් වෙන්නේ. ඒ තෘෂ්ණාව ප්‍රහාණයට හේතුවම තමයි තෘෂ්ණාවේ නැතිවීම කියන තන සාක්ෂාත් කර ගැනීමට හේතුවක් බවට පත් වෙන්න. දුක අවබෝධ කර ගැනීම තමයි දුකේ නැතිවීමට හේතුවක් බවට පත් වෙන්නේ. අනිත්‍ය අවබෝධ කර ගැනීම තමයි මේ අනිත්‍ය සහිත මේ මේ රෞම මේ චක්‍රය අනිත්‍ය සාගත මේ චක්‍රය ක්ෂය කරලා දැමීම පදමින් බවට පසු දෙන්නවද පත් වෙන්න. ඒ සිද්දකම එක මාර්ගය හරි අස්සංක මාර්ගය. සාදු සාදු සාදු සාදු සයන්වාස අද දවසේදී අපි ධර්ම සාකච්ඡා නිමා කරන වෙලාව ලැබිලා තියෙනවා ගෞරවනීය සයන්වාස. දැන් ඕස්ට්‍රේලියාවේ මේ අවස්ථාවේදී මේ වෙලාව රාත්‍රී 10යි. ඉතින් අපි ඕස්ට්‍රේලියාව වෙලාවෙන් රාත්‍රී 8ට ලංකාව වෙලාවෙන් 9ට ආරම්භ කළා. දැන් පැය දෙක කාලයක් පූජ්‍යපාද දලිවල බුද්ධ රක්කිත ස්වාමීන් වහන්සේ විසින් අපිට දේශනා කරන ලැබූ තම මනහර ආකාරයට දේශනා කරන ලැබූ මහා සලායතන සූත්‍රයට සවන් දීලා ඉන් අනතුරුව ඉතාමත් කාලීනව කෙරුණ ධර්ම සාකච්ඡාවකටත් සවන් දෙන අවස්ථාව ලැබුණා. ඉතින් ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම හැමදාම කියනවා ගැදත් ලෝක විවිධ රටවල කල්යන විසින් ඉක්උපිලා තියෙනවා. ඉතින් මම අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට විශේෂයෙන් පින් දෙන්න ඕන නිසාම ශ්‍රීමති මහත්මිය ඊයේ වගේම අදත් ඔබතුමියටම යොමු වෙනවා. පූජ්‍යපාද දල්වර බුද්ධරක්ෂිත ස්වාමීන් වහන්සේ අද අප සමග ඉතුනේ. ඉතින් උන්වහන්සේ ලැබුණ සතිය දිත් සම්බන්ධ වෙනවා මේ සාකච්ඡාවට බදාදු දිනේදී. ඉතින් ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපින් දින කටයුතු ඔබතුමිය බාර දෙන අපේ වෙනින් ඉන්නම් කිරු ස්වාමීන් වහන්සේට මේ වෙලාව සාකච්ඡාව නිමා කරමු. කලින් මුතුන් මුතුන් මතක් කරනවා හිත දිනේදී පූජ්‍යපාද වැඩිමලි ජනාලංක ස්වාමීන් වහන්සේගේ පවත්වන ධර්ම දේශනාව පැවැත්වෙන බව අපි ධර්ම සම්බන්ධ කරගෙන සර්වන් සරණයි අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද විනයේ සවන්ත විලස ජාත්‍යන්තර දහම් සේවාව වෙනුවෙන් ඔබ වහන්සේ අපගේ සාකච්ඡා මණ්ඩපයට වැඩමකට අප වෙනුවෙන් ඉතාමනහර ඉතාම ගැඹුරු ධර්ම දේශනාවක් ඉතා සරල ආකාරයෙන් අපට පැහැදිලි කර දීම ගැන සවනත සිසිලට කල්යාණ මිතුරු මිතුරියන් වෙනුවෙන් අප්‍රමාණ කෘතවේදීව පාද නමස්කාර පූර්ව උපකර වහන්සේට පුණ්‍යානුමෝදනා කරනවා. ඔබ වහන්සේ රැස් කරගත් සියලු කුසල් බලයෙනුත් අප සෑම සියලුම දෙනා අත්පත් කරගත්තා වූ කුසල් බලයෙනුත් ඔබ වහන්සේට මේ ජීවිතයේදී ආයු වර්ණ සතබල ප්‍රඥාව ලැබේවා. ඉතා සුව පහසුවෙන් ධර්මය අවබෝධ කරගන්නට ඉතා සුවපහසුවෙන් තරන් වහන්සේ ප්‍රාර්ථනා කරන්නා වූ පාරමිතා පුරා ගැනීමට අවශ්‍ය ධෛර්ය ශක්තිය නිරෝගී භාවය ලැබේවා. ප්‍රාර්ථනා කරන ආකාරයෙන්ම ඉතා සුවපහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ඔබ වහන්සේගේ ගුරු උපාධ්‍යයන් වහන්සේ උදාටත් දෙමව්පිය නෑදෑ හිත මිතුරු පවුලේ සෑම අයටත් මේ සියලු පින් අනුමෝදන් වේවා. ඒ සෑම සියලු දෙනා වහන්සේලා ඒ සෑම පින්තුණු ඉතා සුවපහසුවෙන් මාර්ගඵල නිවන් අවබෝධය දක්වා යාගන්න මේ පින් හේතු වේවා, වාසනාව වේවා. ඒ වගේම ඔබ වහන්සේ අපට මේ ධම් සේවාව වෙනුවෙන් හඳුන්වා දුන්නා වූ අතිපූජනීය නායක ස්වාමීන් වහන්සේට ඒ ආකාරයෙන්ම ඉතා සුවපහසුවෙන් ධර්ම අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊළඟට අපට මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබා දුන්න ආචාර්ය දළුවත්ත මහත්මයාණන්ට අපගේ හෘදයාංගම අප්‍රමාණ කෘතවේදී පුණ්‍ය අනුමෝදනා කරන්න කැමතියි. ඔබතුමා දැන් මේ වෙනකොට අවුරුදු 20කට ආසන්න කාලයක් දීඝාකාර විදිහේ ධම් සේවාවල් කරනවා. ධර්මයේ ධම්ම සාකච්ඡාව පමණක් නෙමෙයි, පාලි පන්ති, ධම් පාසල් දෙක, ඊළඟට අභිධර්ම දේශනා පාඨමාලා ආදී වශයෙන් ලෝකේ පුරා බොහෝ රටවල ඉන්න ධර්මකාමී පින්වතුන් එකතු කරගෙන මේ ධම් සේවාව පවත්වාගෙන යනවා. එතුමාගේ කාලය සමය ධනය වැය කරමින් තමන්ගෙම සමයෙන් තමයි කරගෙන යන්නේ. ඉතින් ඔබතුමාට මේ සියලු පින් බලයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිතයක් ලැබේවා. ඉතා සුවපහසුවෙන් මාර්ගඵල නිවන් අවබෝධය දක්වා යා ගන්න හැකි වේවා, වාසනාව වේවා. ඔබතුමාගේ පරිලෝකගත දෙමාපියන්ටත් පවුලේ සෑම සියලුම දෙනාටත් නෑද හිත මිතුරන්ටත් මේ සියලු පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලැබිලා සුවපහසුවෙන් මාර්ගඵල අවබෝධ කරගන්නට ලැබේවා. ඒ වගේම මේ සහභාගී වූ කල්යාණ මිතුරු මිත්‍රයන් සෑම සියලුම දෙනාටත් මතුමත්‍රේ මේ ධර්මදේශනා අහලා තමන්ගේ පාරමිතිය සඵල කරගන්නට යන පුණ්‍යවන්ත සෑම සියලුම දෙනාටත් මම මේ වෙලාවේ පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ සියලු දෙනාට තමන් පතන්නා වූ ආකාරයෙන් ඉතා සුවපහසුවෙන් මාර්ගඵල නිවන් අවබෝධ වේවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ඇතුළු අප සෑම සියලුම දෙනාට නිවන් දක්නා ජාති දක්වා මාර්ගඵල වඩා ගන්නට පුළුවන්, තමන්ගේ පාරමිතා සපුරා ගන්නට පුළුවන් කල්යාණ මිත්‍ර සම්පත්තිය ඇති සද්ධර්මස්තවනි අහන්න පුළුවන් පුණ්‍ය භූමිවලම සුරතිගා වින්දෙනින් සුවපහසුවෙන් මාර්ගඵල අවබෝධ කරගන්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සෑම සියලුම දෙනාට පෙරවන් සරණයි. සාදු සාදු සාදු ශ්‍රීමති මහත්මිය. පෙරවන් සරණයි. හොඳයි, අපි තම ගෞරවයෙන් ස්වයං වාසිතේ වෙනවා. ස්වයං වාස අපිට එහෙනම් අපි අද දවසේ දෙවන සතරම නිවාකම අපි හඳුන්නේ පෙරවන් සරණයි. දෙවියන් පින්වන මොදාන් කරු මේ අද සතන් සිරිත් කරගෙන මාකර ආකාසත්තා චතුම්මත්තා දේවානාගා මනිතිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරංගක්ඛන්තු සම්බුද්ධ සාසනං මෙරත් කරගත් අවසියලු පින්වල සියලු දෙවියන්ට බ්‍රහ්මයන්ට සියලු මලගේ ඥාතීන් අනුමෝදන් වේවා ධර්මදේශනාව සඳහා සම්බන්ධ වෙන පින්වත් සියලු දෙනාටම යහපතක් සැනසීමක් ශාන්තියක් වේවා ධර්මඥානය තව තවත් වඩා වර්ධනය වේවා මෙලොව පරලොව දෙලොව අභිවෘද්ධිය උදා වේවා කෙලවර චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කොටගෙන අමා මහ නිවනින් සැනසෙන්නට මේ වැඩ වැයම මහා කුසලයක් බවට හැම දිනාටම පත් වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සීලවන්තං ගුණවන්තං ගුණවන්තං Thank you.